නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. සිරින්දක සමන් සත්බුදු මහා සෑයට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු. මේ පර්වතේ වැඩ සිටින දහසක් බෝධීන් වහන්සේලාට නමස්කාර වේවා. සාදු සාදු. මේ ගෞතම බුද්ධ ශාසනය උතුම් පිළිසරණ පිහිට රැකවරණය අපට සලසලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල් මෑණිවරුනි, දැන් ඔබ සූදානම් වෙන්නේ උතුම් සත්බුදු මහා සෑ පිම්බීමේදීම ඒ උතුම් සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහියට නගාගෙන පහන් සිතින් සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීම පිණිසයි. පිංතුනේ, මේ පිංකමට ඔබට සහභාගී වෙන්න ලැබීම මහා වාසනාවක්. මේ මිහි මණ්ඩලේ සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් තියෙන එකම මහා සෑය මේ උතුම් සත්බුදු මහා සෑයයි. මේ මිහි මණ්ඩලේම සත්බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ. එයින් කල්ප විනාශයෙන් ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච ඒ පෘථුවිය අතුරුදහන් වෙලා යනවා. මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන අපගේ බුදුරජාණන් වහන්සේලා හතර නම පහළ වෙච්ච පෘථිවි මණ්ඩලේ තවම මෙහෙම තියෙද්දින්වත් ඒ බුදුරජාණන් වහන්සේලා හතර නම වෙනුවෙන්වත් එක තැනක ස්තූප හතරක් නැහැ. ඒ නිසා මේ පෘථිවියේම ඒ වගේම අපි අහලා නැහැ දෙවියන්ගේ දිව්‍ය ලෝකේවත්, නාගයන්ගේ නාග ලෝකේවත්, බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම ලෝකේවත් සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ස්තූප තියෙනවා කියලා. ඒ නිසා ඇසූ කරුණු අනුව, දන්නා දැනුම අනුව තුන් ලෝකේටම සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ස්තූප හතක් එක තැන 13 නිදන්ව තිබෙන එකම මහා පිම්බිම කිව්වොත් නිවැරදි. ඒ වාගේ මහා උතුම් පුණ්‍ය භූමියකදී ඒ උතුම් සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අහලා හිත පහදවා ගන්න ලැබෙනවා කියන එක, ඒ චිත්ත ප්‍රසාදය ඇති කර ගන්න ලැබෙනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ඒ සසරින් එතරට වැඩිය අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන හිත පහදවා ගත්තොත් ඇඟිලි එකතු කොට කරන වන්දනාවක් ඇද්ද, ඒ වන්දනාව ඔහුට නිවනට මූලික අංගය වෙනවා කියලා. ඒ නිසා සත්බුදුරජාණන් වහන්සේලා ගැනම අහලා හිත පහදවාගෙන අපි සාදු කියමින් වන්දනා කරලා මේ පින්කමත් එක්ක එකතු වෙනවා කියන්නේ ඔබගේ ජීවිතේ ගොඩාක් අකුසල් දුරු වෙලා කුසල් උපදිනවා. ඊළඟ මම අද කල්පනා කරනවා, අපි සමහර වෙලාවට මේ ලෝකේ විඳින කර්ම තියෙනවා අපි දන්නේ නැති වුණාට, කලින් බුද්ධ ශාසනයක අපි අතින් වෙච්ච වැරැද්දක් මේ ලෝකේ අපිට තවම කර්ම විපාකයක් විදිහට එනවා. මම අද උත්සාහ කරනවා මේ සත්බුදුරජාණන් වහන්සේලාගේ විස්තර දේශනා කරන ගමන් හැම බුද්ධ ශාසනයකම අපිට අපෙම් තුනුරුවන්ඩ වෙච්ච වැරදි වලින් සමාව ගන්න. ඒක අපේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙයි. අපේ කුසල් මාවත වැහිලා තියෙනවා අපි අතින් සංසාරේ වෙච්ච දෝෂ නිසා. ඒ නිසා කල්ප සියයක් ඇතුළත ලෝ පහළ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සත්නමකගේ සිරිපාළඟ වැඳ වැටිලා අනන්ත සසර පටන් අපි අතින් තුනුරුවන්ඩ වුණ දෝෂයක් තියෙනවා නම් සමාව ගන්න පින්වන්ත දවසත් අද. ඉතින් ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ වන්දනාව දෙවියන් අතර පැතිරිලා තියෙනවා. ඒ විපස්සීස නමන්තු ඒ ගාථා සහිත සත්බුදු වන්දනාව මනුස්ස ලෝකේ ප්‍රකාශ කොට සිටින්නේ සතරවරම් දිවි මහරජ දරුවෝ වෛශ්‍රවණ දිවිරාජය. තෙරුවන් සරණ ගිය සත්බුදුරජාණන් වහන්සේලාට වඳින ශ්‍රාවකයාව ආරක්ෂා කරන්න සතරවරම් දිවියෝ සතරවරම් දිවියන්ගේ සෙම්පති දෙවරු බැඳී සිටිනවා. ඒ සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන නිසා. ඒ වගේම මේ ලෝකේ සර්ප රාජ කුල හතරක් ඉන්නවා. විරූපාක, ඒ වගේම ඒරාපතක, කන්නා ගෝතමක, ජබ්බ්‍යා පුත්තක කියලා සර්ප රාජ කුල හතරක් තියෙනවා. එතකොට ඒ සර්පයන්ගෙන් වෙන උවදුරු දුරු කරන්න තියෙන වටිනා ශක්තියක් තමයි කියනවා මිනිසෙක් තුළ සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කිරීම. ඒ නිසා සර්පෙක් දෂ්ට කිරීමෙන් වැළකීම පිණිසත්, දෂ්ට කරපු සර්පයාගේ විස බැස්සවීම පිණිසත් කරන සත්‍යක්‍රියාවක් තමයි කියනවා මම සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන කෙනෙක් කියලා. අමනුෂ්‍යයන් තමන්ගෙන් බැහැරට යෑම පිණිස කරන සත්‍යක්‍රියාවක් තමයි කියනවා මම සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන කෙනෙක්. ඔබ කවුරුත් කන්ද පිරිත සජ්ජහනා කරනවා. ඒ කන්ද පිරිතේ තියෙනවා පටික්කමන්තු භූතානි භූතයෝ මාගෙන් බැහැරට යත්වා සෝහන් නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති. මම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන කෙනෙක්, මම සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන කෙනෙක්, මාගෙන් භූතයෝ බැහැරට යත්වා කියලා. ඒ නිසා සත්බුදුරජාණන් වහන්සේලාට කරන වන්දනාව අපිට මෙලෝ පරලෝ වශයෙන් පින් රැස් කර ගැනීම පමණක් නොවෙයි, මේ ජීවිතයේ තියෙන විශාල ආරක්ෂාවක් විදිහටත් තියෙනවා. ඒ වගේම දැන් මේ දවස්වල දැන් මම යම් විදිහකට සත්බුදුරජාණන් වහන්සේලාගේ විස්තර බැලුවනේ, හරිම අපූර්වයි. ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ ඒ ජීවිත කතා උන්වහන්සේලා සසරින් එතරට වැඩිය විදිහ, කෙලෙස් නසපු විදිහ, අභිනිෂ්ක්‍රමණය කරපු විදිහ හරිම අපූරුයි. ඒ නිසා ඒ උතුම් විස්තර, අපූරු විස්තර, සිත පහන් කරවන විස්තර දැන් ඔබට අහන්න ලැබෙනවා. ඉතින් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි බුදු ඇසින් බලලා දිවැසින් බලලා පෙර ජීවිත දකින ඥානයෙන් සත්බුදුරජාණන් වහන්සේලා ගැන විස්තර කළේ. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තව රහසක් තියෙනවා, බුදුරජාණන් වහන්සේලා හත් නමම සියසින් දැක්ක දෙවිවරු ඉන්නවා. අදටත් ඉන්නවා. ඒ දෙවිවරු ඉන්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝකේ. සුද්ධාවාස බ්‍රහ්මලෝකේ අදටත් ඉන්නවා කල්ප සියයක් ආයුෂ තියෙන. ඉතින් කල්ප සිය ගැන කවර කතාද? කල්ප 500ක් ආයුෂ තියෙන බ්‍රහ්මයෝ ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කල්ප 100ක් ඇතුළත පහළ වුණ සත්බුදුරජාණන් වහන්සේලාගේම විස්තර කියමින් තමන් මඟඵල ලැබූ බුද්ධ ශාසනවල ආනුභාවයේ බුදුරජාන් වහන්සේ ඉස්සරහා කියපු දිව්‍යවරු හිටියා. ඒ වගේම තෞතිසාවේ චාතුම් මහරාජික තෞතිසාවේ ආදී එතනින් ඉහළ දිව්‍ය ලෝකවල ඉන්නවා කල්පසියයක් ඇතුළත නෙවෙයි කල්පයක් ඇතුළත. ඒතකොට කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා හතර නවම දැක්ක දෙවිවරු තෞතිසාවේ ඉන්නවා. ඒ කියන්නේ දෙවියන්ගේ දෙව්ලොව කියන්නේ සත්පුරුෂයන්ගෙන් පිරිච්ච තැන. ඒ දෙව්ලොවට කියන නමක් තමයි කේවල සත්පුරුෂ භූමිය. සම්පූර්ණයෙන්ම සත්පුරුෂයන්ගේ භූමිය. ඉතින් ඒ බුද්ධ ශාසන හතරකම බුදුවරු සියසින් දැකලා ඒ බුදුවරුන්ගෙන් ධර්මය අහපු දෙවිවරු කොච්චර ඉන්නවා. තව ගොඩාක් දෙවිවරු ඉන්නවා කාශ්‍යප බුද්ධ ශාසනයේ දෙව්ලොව ගිය අය අදටත් ඉන්නවා. ඉතින් දෙව්ලොව ගොඩාක් පිරිලා ඉන්නවා ගෞතම බුද්ධ ශාසනයේ දෙවියන් අතර ඉපදුන අය. එතකොට අපි අනුශ්‍රවණයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය සද්ධාවෙන් පිළිගෙන ඇසු මාත්‍රයෙන් පිළිගෙන අපි මේ සත්බුදුරජාන් වහන්සේලා ගැන හිත පහදව ගන්නවා. ඔබ ඔබගේ ජීවිතයේ පින කුසලයේ මුල් කරගෙන දෙවියන් අතර ඉපදුනොත් ඒ දෙවියන් ඔබට කියලා දෙයි තමන්ම දැක්ක තමන්ම සරණ ගිය තමන්ම පාදෝවණේ කළා ධනට ආරාධනා කරලා දම් බෙදු මේ කල්ප 100ක් ඇතුළත පහළ වුණ බුදුරජාන් වහන්සේලාගේ විස්තර. ඒ නිසා දෙවියන්ගේ දෙව්ලොව කියන්නේ සත්පුරුෂයන් සිටින තැන. ඉතින් ඒ කරුණ මුලින් මම මේ විස්තර කළේ මේ ලෝකේ දෙවියන් බඹුන් අතර විහිදුන පැතුරුණ ගුණ කදම්බයක් ඉති සත්බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයේ අසිරිය අද ඔබට මේ කඳු මුදුනේදී සත්බුදු රජාණන් වහන්සේගේ සෑයේ සෙවෙනේදී අහන්න ලැබෙන එක කොයි තරම් වාසනාවන්ත කියන එක සිහිපත් කරන්න ඕන නිසා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේට ඕන තරම් ආපස්සට දිවසින් බලන්න පුළුවන්. පෙර ජීවිත දකින ඥානය, චුතූපපාත ඥානය, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විහිදුන පැතුරුණ දිවස් නුවණ, අනාවරණ ඥානය, සබ්බඤ්ඤුත ඥානය ආදී අසිරිමත් සම්බුදු ගුණයන්ගෙන් බබලන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඥානේ ප්‍රමාණයක් අපිට තීරණය කරන්න පෙනෙන්න හිතාගන්න බෑ. පින්වතුනි සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයෙන් බාහිරව තපස් රකින තාපසීන් වහන්සේලා ඉන්නවා. ඒ තාපසීන් අපි උදාහරණයක් ගත්තොත් අසිත තාපසතුමා වගේ තාපසයෝ. ඒ තාපසීන් වහන්සේලා දිවස් නුවණ ගොඩාක් දියුණු කරගෙන බලද්දී ඕනම තාපසීන් වහන්සේ නමකට හිත පෙර ජීවිත බලන්න දියුණු කරන්න පුළුවන් එක්තරා සීමාවකට. උපරිම සීමාව කල්ප 40යි. සංවට්ට විවට්ට කල්ප 40ක් ආපස්සට බලන්න පුළුවන්, එතනින් එහාට බලන්න බෑ. ඕනම තාපසයෙකුට පුළුවන් කල්ප 40යි. සංවට්ට විවට්ට කල්ප 40ක්. ඉතින් මේ තාපසීන් වහන්සේලා මේ පෙර ජීවිත දකින ඥානය උපමාවකට ගත්තොත් එහෙම කනා මෙඳිරි එලියක් වගේ. කල්ප 40ක් කනා මෙඳිරි එලියක් නම් මේ ලෝක සන්නිවාසයේ තියෙන දිගපල්ලත් එක්ක සසරේ දිගපල්ල හිතන්නකෝ. කල්ප 40 මේ කනාමැදිරි එලියක් වගේ නම් මේ සක්වලේ අඳුරත් එක්ක බලනකොට ඊ ආපු සසර කොයි තරම් දිග එකක්ද. ඊට පස්සේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිත වහදවාගෙන මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා පෙර ජීවිත දැකීමේ ඥානෙ උපද්ද ගන්න. ඒ ශ්‍රාවකෙක් පෙර ජීවිත දැකීමේ ඥානෙ උපද්දවා ගත්තොත් ඒක පහන් එලියක් වගේ. රහතන් වහන්සේලා පෙර ජීවිත දකින ඥානෙ පහන් එලියක් වගේ. ඒත් සීමයි. ඊට පස්සේ මහා ශ්‍රාවකයෝ අපි ගත්තොත් එහෙම කල්ප අසංඛ්‍ය ගණන් සිහි කරන්න පුළුවන් ඉන්න ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ ශ්‍රාවකයන් වහන් අපි ගත්තොත් සාරිපුත්ත මොග්ගල්ලානුත්තමයෝ ගොඩාක් ආපස්සට ජීවිතය බලන්න පුළුවන්. උන්වහන්සේලා පෙර ජීවිත දකින ඥානෙ උපමාව කරගත්තොත් ඉරබටු තරුව වගේ අහසේ තියෙන උදේ පායන ලොකු දීප්තිමත් තරුව වගේ. හැබැයි ඒකත් සීමයි. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පෙර ජීවිත දකින ඥානෙ ගත්තොත් පසේ බුදුරජාණන් වහන්සේට ජීවිතය ආපස්සට පේන එක සඳ ඉලියක් වගේ. ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත දෙකීමේ ඥානය ඉර මඬලවල් දහසකට වඩා ආලෝකේ පැතිරුණ ලෝකයක් වගේ. ඒ සීමාවක් නෑ බුදුරජාණන් වහන්සේට පෙර ජීවිත දකින්න තියෙන හැකියාව. කොච්චරද කියනවනම් මේ කතා කර කර ඉද්දී කල්ප සියයක් බුදුරජාණන් වහන්සේට සම්පූර්ණයෙන් කල්ප සියයක් තප්පරයක් ගානේ බලන්න යන්නේ ඇස් පිල්ලම් ගහන්නත් යන වෙලාවටත් වැඩි අඩු වෙලාව බුදුරජාණන් වහන්සේට. ඒකයි අර කවුරුත් නොමල තැනක නොවැළූ තැනක තමන්ගේ දේහේ වළේලන්න ඕන කියලා අර බමුණා ගහක් ගලවද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම මින් කල්ප සියයක් ආපස්සට බලනවා 14,000 වතාවක් ඔබ ඔය නමින්ම මෙතනම වැල්ලවිලා තියෙනවා කියලා. ඉතින් ඒකට ගියේ කතා කරගෙන ඉන්න තප්පරේ වචන ටික දැන් දිවසින් බලන වෙලාවට වචන කතා කරන්නේ. ඒතකොට මේ වචනේ කියලා ඊළඟ වචනේ බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට ඒ අතරට කල්ප සියයක් බල්ල ඉවරයි. ඒ බුදුරජාණන් වහන්සේලන් කවුද කොහොමද කියලා අපිට හිතකින් හිතාගන්න බෑ. මේ පොළොව ඔබට සම්පූර්ණයෙන්ම මේ මහ පොළොව පේනවද? මහ පොළොව ඔබට පේන්නේ කොච්චරද? අපේ ඇහැට පේන ටික. මේ ආකාශය ඔබට සම්පූර්ණයෙන් පේනවද? අපිට ආහස පේන්නේ අපේ ඇහේ සීමාවට. සාගරේ සම්පූර්ණයෙන් පේනවද? අපිට සාගරේ පේන්නේ ඇහි සීමාවට. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට පේන්නේ කාගේ සීමාවටද? අපේ සීමාවට. බුදුරජාණන් වහන්සේලා අපිට පේන්නේ අපේ සීමාවට. සමහර අය බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් ෆොටෝ එකක් ගන්නවා. අනිත් අය කියන හොඳ නෑ එහෙම කරන්න එපා කියලා. දැන් එයාට අර එයාගේ සීමාව තමයි කැමරාවට ගන්න සීමාව. එයාට දොස් කියලා වැඩක් නැහැ. එයාගේ සීමාවට බුදුරජාණන් වහන්සේ ලං කරගත්තේ අය එහෙම එහෙම. මං කියන එක තේරෙනවද? තව එක්කෙනෙක් චූටි බුදු පිළිමයක් අරගෙන ඒකේ ස්වික්කෙන් සල්ලනවා. එතකොට අපිම කියනවා දැන් මම කියනවා මේ අතට අරගෙන පිළිමේ කරකව කරකව මින් කෙල්ලෝ මේ රත්තරම් පාට සුයික්වින් සල්ලල්ල සාරිය වගේ මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ප්‍රතිමාව මෙහෙම කරන එක සුදුසුද කියලා මම කියනවා. මට ඒක සුදුසු නෑ. නමුත් එයාගේ සීමාවට ඒක සුදුසුයි. ඒ කියන්නේ එයා බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තේරුම් අරන් තියෙන්නේ ඒ සීමාවට. අපි බැන්නට වැඩන්නේ. තව එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන උදේ හවා මල් පූජා කර කර වැඳ වැඳ ඉන්නවා. එතකොට අපි එයාට කියනවා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මල් පුද පුදා වැඳ වැඳ ඉන්න නෙවෙයි. උඹලා පස්පව් දසකුසල් කළා කොයිතරම් මල් පහන් පූජා කර කර හිටියත් උඹලට ඕකෙන් ඇති වැඩක් තියෙනවද කියලා කෙනෙක් කියනවා කියන්නකෝ. එහෙම කිව්වට වැඩක් නැහැ. එයාට එයාගේ බුදුරජාණන් වහන්සේ පේන්නේ මල් පූජා කරන්න සුදුසු කෙනෙක්. එච්චරයි. සමහර අය පිළිම උඩ නැඟලා ෆොටෝ ගහනවා. තම තමන්ට පේන සීමාව. තම තමන්ට තේරෙන සීමාව. නමුත් තව කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඇවිලෙන ගිනි කඳක් වගේ දකින. බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න බයයි. භක්තියයි ශ්‍රද්ධාවයි ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණකඳ ඉදිරියේ මේ ලෝකයේ සත්වයන්ට බුදුරජාණන් වහන්සේගේ සිරිපාවලට පෑගෙන දූවිල්ල තැම්පත් කළ සෑයක් හදන්න සුදුසුයි. බුදුරජාණන් වහන්සේ අසුංගන හිටපු ආසනයේ තැම්පත් කරලා සෑයක් හදන්න සුදුසුයි. බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරපු පාත්‍රයේ තැම්පත් කරලා සෑයක් හදන්න සුදුසුයි. කෙනෙකුට එහෙම සුදුසුයි. පැහැදිලිද? ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ප්‍රඥාවෙන් අග්‍රම කෙනා. බුදුරජාණන් වහන්සේ තරං අතීතයේ හෝ අනාගතයේ හෝ බුදුරජාණන් වහන්සේ තරන්නම් තවත් කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියනකොට බුදුරජාණන් වහන්සේ අහනවා, සාරිපුත්ත, ඔය බුදු කෙනෙක්ගේ හිත අතීතයේ හිටපු බුදුවරුන්ගේ හිත දැකලාද ඔය කියන්නේ? වර්තමානයේ මාගේ හිත දැකලාද ඔහොම කියන්නේ? අනාගතයේ බුදුරජාණන් වහන්සේලාගේ හිත දැකලාද ඔහොම කියන්නේ? ස්වාමීනි, බුදුරජාණන් වහන්සේලාගේ හිත් දකින්න ඥානයක් මට නැහැ. එනම් බුදු කෙනෙක්ගේ හිතක ස්වභාවයවත් සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් තේරෙන්නේ නැත්නම් අපි ගැන කවර කතා? ඇත්තටම කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේට කොහොමද ඇත්තටම ගරු කරන්නේ කියලා අපිට තවම තේරෙන්නේ ඇත්තටම අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද ඇසුරු කරන්නේ කියලා තවම තේරෙන්නේ. හැබැයි යම්කිසි ශ්‍රාවකේ මුළු මනින්ම තමන්ගේ හිතේ රාගයේ සින්දොත්, ද්වේෂයේ සින්දොත්, මෝහයේ සින්දොත්, රාග දේශ මෝහ සිඳලා නිකලෙස්සුනොත් ඒ ශ්‍රාවකයා සිංහනාද කළා, මම මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කළා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නේ කවුද? රහතන් වහන්සේලා. ඒ නිසා අපි උදේ හවස තෙරුවන් කමාන් කරගත යුතු නැද්ද? උදේ හවස අපි තෙරුවන් කමාන් කරගන්න ඕන. අපිට මේ වාගේ මහා මුනිවරු ඇසුරු කරන්න තේරෙන්නේ නැහැ. ඒ හේතුව අපේ හිතේ තියෙන රාගය, අපේ හිතේ තියෙන ద్వේෂය, අපේ හිතේ තියෙන මෝහය නිසා, අපේ මේ කෙලෙස් ගඳ නිසා, කෙලෙස් වල සැර නිසා මේ තුන් ලෝකයක් එළිය කරන මහා මොණිවරුන්ට අපේ අතෙන් දෝෂ සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා අපි ශක්තිපමණින් අපේ තෙරුවන් කමා කරගෙන ඒ මහා මොණිවරුන්ගේ සිරිපා ළඟ වැඳ වැටිලා අපේ මේ සසර ගමන කෙටි කරගන්න උන්වහන්සේලාගේ පිහිට සරණ අපේ ජීවිතයට ගන්න ඕනේ. ඉතින් ඒ වගේ මහා පින්කමක් තමයි අද මේ බණ්ඩාරවල ශ්‍රී බෝධි පර්වතයේ ශ්‍රී සද්බුදු ඉන්දක සමන් සද්බුදු මහා සෑයේ මේ පින්කම් මාලාවෙන් සිද්ධ වෙන්නේ. තෙම් පින්වතුනි, ඔබ අහලා තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සද්බුදුරජාණන් වහන්සේලා ගැන දේශනා කළේ අපිට. එතකොට මේ දේශනාව තුළ තියෙන මේ සෑම දෙයක් තුළම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එතකොට ඔබ මේ විස්තර අහද්දීම් පහ දෙනකොට පහදින්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට. ඇයි මේ අවබෝධ කළේ කවුද? එතකොට මේ විස්තරවලට ඔබ පහදිනකොට පහදින්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයට, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පෙර ජීවිත දෙකීමේ ඥානයට පහදින්නේ, බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට පහදින්නේ. එනිසා මේ දේශනාව සම්පූර්ණයෙන් අසාගෙන සිටීම ඔබගේ හිතේ ඇතිවෙන උතුම් බුද්ධානුසතියක් වෙනවා. ඉතින් පින්වතුනි, ඔබ අහලා තියෙනවා ඒ උතුම් සත්බුදුරජාණන් වහන්සේලා කල්ප 100ක් ඇතුළත පහළ වුණ සත්බුදුරජාණන් වහන්සේලා. කල්ප අසංඛේය හතරකුත් කල්ප ලක්ෂයකට කලින් අපේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරන්න ගත්තේ. නමුත් බුදුරජාණන් වහන්සේ බොහෝ විස්තර දේශනා කළා තියෙන්නේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන. කල්ප 100ක් ඇතුළත පහළ වුණ අනිත් බුදුරජාණන් වහන්සේලා ගැන ඒ ඒ අවස්ථාවේදී ඒ විදිහට කෙටියෙන් දේශනා කළ තියෙනවා. ඉතින් සත්බුදුරජාණන් වහන්සේලා ගැන තියෙන සම්පූර්ණ දේශනාව ඔබ අහලා තියෙනවා මහා ප්‍රධාන සූත්‍රයේ. එතකොට මහා ප්‍රධාන සූත්‍රයේ පිළිවෙලින් අයන් ඉඳලා මං මේ මොහොතේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ දේශනාව ඇසුරෙන් සත්බුදුරජාණන් වහන්සේලා ගැන සිහිපත් කරලා, විශේෂයෙන් ඒ බුද්ධ ශාසනවල අපි කවුරුත් හිටියා, අපි අතින් වෙච්ච දෝෂ වැරදි වලට සමාව ගන්න අද අවස්ථාවක් කරගන්නවා. පින්වතුනි, කල්පයක් කියන එක දීර්ඝයි කියලා ඔබ අහලා තියෙනවා. යොදුනක් දිග, යොදුනක් පල්ල, යොදුනක් කුස. පෙට්ටියක් තියෙනවා නම් එහි අබ පුරවා කල්ප අවුරුදු 100කට වතාවක් කෙනෙක් එක අබෑටයක් අයින් කරනවා නම් ඒ අබ පෙට්ටිය අබ ඉවරුණා කල්පයකට තියෙන අවුරුදු ප්‍රමාණය ඉවර වෙන්නේ. කල්පය කියන්නේ ගොඩෝ දීර්ඝයි. ඔබ අහලා තියෙනවා මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් ගැන. කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී කියන බුදුරජාණන් වහන්සේලා පස් නම. පින්වතුනි, මේ කල්පේ කොටස් 6කට බෙදුවොත් ওই බුදුරජාණන් වහන්සේලා පස් නමම පහළ වෙන්නේ පළවෙනි කොටස් දෙකේ. කල්පේක දිග හිතන්න. මේ මහා භද්‍ර කල්පය කොටස් 6කට බෙදුවොත් බුදුරජාණන් වහන්සේලා පස් නමම පහළ වෙන්නේ පළවෙනි කොටස් දෙකේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා පස් නමම පහළ වෙච්ච කාල වගේ දෙගුණයක් ඒ කොටස් දෙකයිනේ. එතකොට ඒ දෙක තව හතරක් තියෙනවනේ. ඒ කියන්නේ මේ වගේ දෙගුණයක් බුදුවරු නැතිව තියෙනවා මේ කල්පේම. එකම තව මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙනවා විශ්වාස කරන්න පුළුවන් අවස්ථාවක් අපිට ලැබේවි කියලා මේ ජීවිතේ විතරයි. හැබැයි මේ ජීවිතේ කරපු කුසලයකින් පිනකින් ආය අවස්ථාවක් ලැබුණොත් මෛත්‍රී බුද්ධ ශාසනයේ විතරයි. එතනින් එහාට අවස්ථාවක් නැත නැත නැත. ඒ නිසා තමන්ගේ ජීවිතේ වටිනාම තැන කොතෙන්දද දිය යුත්තේ කියලා ඔබ තීරණය කරන්න ඕන. දැන් සමාජයේ සම්පූර්ණයෙන්ම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, අකුසල් වලින් පිච්චි පිච්චි ඉන්නේ සමාජේ. ආවේගෙන් ඇවිලි ඇවිලි ඉන්නේ සමාජේ. ඔය යන සැඩ පහරට අහුවෙලා මේ ජීවිතේ තියෙන ටික නැති කරගත්තොත් මේ සාසන පිහිට ඉවරට ඉවරයි. ආයෙනම් නෑ අවස්ථාවක්. ඇත්තටම කියනවා නම් අවසාන තැන ඉන්නේ මේ. අවසාන තැන. අවසාන නැවේ අවසාන පිය ගැටි. අහිමි වෙන්න අවස්ථාව වැඩි. ඒ නිසා ජීවිතේ වටිනාම දේ මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න. මේ කන්ද මුදුනට අද ඔබ ආපු එක පාඩු නැහැ. මේ වෙහෙරට ගඩොල් ලක්ෂ 11ක් ඇදපු එක පාඩු නැහැ. මේ පර්වතේ පුරා දහසක් බෝධීන් වහන්සේලා රෝපණය කරපු එක පාඩු නැහැ. මේ සීතලට, ඒ වගේම මේ තියෙන සැඩ අවුවට ඔබ යටත් වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ සරණ හොයාගෙන ආපු එක ඔබට පාඩු නැහැ. මේ දුක්ඛිත සංසාරයෙන් ඔබව නිදහස් කරවන කුසල් උපදවීම පිණිසයි ආවේ. ඉතින් කල්ප 91කට කලින් විපස්සී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වීමේදී ඒ බුදුරජාණන් වහන්සේලා තුසිතේ තමයි අවසාන ආත්ම භාවයේ සිටින්නේ. තුසිතෙන් තමයි මව කුසට එන්නේ සෑම බුදු කෙනෙක්ම. තුසිත දිව්‍ය ලෝකයේ කියන්නේ බෝසත්වරුන්ගේ මහ ගෙදර. තුසිත දෙව්ලොව කියන්නේ බෝසත්වරුන්ගේ මහ ගෙදර. සසර යන අපේ මහ ගෙදර කොහෙද? සතර අපාය. බලන්නකො කොයි තරම් ඈතකද කියලා. කොයි තරම් දුරකද ඉන්නේ. ඒ තුසිතෙන් චුත වෙලා සිහි කල්පනාව ඇතුවමයි සෑම බෝධිසත්වෙක්ම මව කුසට එන්නේ. ඒ කියන්නේ දැන් කාමරයකට මම දැන් මේ කාමරයට ඇතුල් වෙනවා. මම මේ කාමරේ දැන් ඉන්නවා. මම දැන් කාමරෙන් එළියට යනවා කියලා කෙනෙක් දන්නේ. ඒ වගේම සෑම බෝධිසත්වයෙක්ම අම්මගේ කුසට එනවා දන්න. ඕන්න දැන් මං අම්මයි කුසට ආවා කියලා. දැන් මං අම්මගේ කුසේ ඉන්නවා කියලා මාස 10ම දන්නවා. ඉපදෙනකුටත් දන්නවා මන් දැන් මේ දැන් ඉපදෙනවා කිය. හැබැයි අපි කවුරුවන් මෙතන ඉන්න අපි කිසි කෙනෙක් මවකුසට අපහැරි දන්නේ. සෑම බෝධිසත්වයෙක්ම මවකුසට පැමිණෙනකොට අප්‍රමාණ ආලෝකයක් විහිදල යනවා, ලෝකාන්තරික නිරේ පවා එළිය වෙන. මොකද මේ ලෝකාන්තරික නිරේ කියන්නේ? ලෝකාන්තරික නිරේ කියන්නේ සක්වලවල් තුනක් අතර තියෙන ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන චක්‍රාවහටයක් තියෙනවා සක්වල. තවත් තියෙනවා සක්වල ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන. එතකොට ඒ සක්වලේ එළිය එන්නේත් නැහැ, මේ සක්වලේ එළිය එන්නේත් නැහැ. අන්න එතන තියෙන අපායට තමයි කියන්නේ ලෝකාන්තරික නිරේ කියලා. අපි කියමුකෝ කාසි තුනක් ගත්තොත්, කාසි තුන එකට තිබ්බට පස්සේ ඒ කාසි තුන ගෑවේ නැතුව මැද හිදසත්තේන්. අන්න ඒ වගේ එතන තද අන්ධකාරයි, කිසිම ආලෝකයක් එන්නේ නැහැ. ශරීරේ චිටි චිටි ගාලා පුපුරන හීතරක් තියෙනවා. ඊළඟට මහා ප්‍රපාතයකට රූරලා වැටෙනවා වගේ මහා ප්‍රපාතයකට වැටෙන වේදනාවක් තියෙනවා. ලෝකාන්තරික නිරේ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගැරහුවොත්, ශ්‍රී සද්ධර්මයට ගැරහුවොත්, ආර්ය මහා සංඝරත්නයට ගැරහුවොත්, ඒ බුදුවරු පහළ වන සක්වලින් එහා නිරේක උපදිනවා ලෝකාන්තරික නිරේ. මිත්‍යා දෘෂ්ටිය පැතිරවීම, අන් අය මිත්‍යා දෘෂ්ටියේ සමාදම් කරවීම ලෝකාන්තරික නිරේ උපදින්න හේතු වෙනවා. ඒ ඉරුගෙන් සඳුගෙන් ආලෝකේ යන්නේ නැති ලෝකාන්තරික නිරේට පවා එළිය විහිදෙනවා බෝසත්වරයේ කුසේ ඉපදෙනකොට සෑම බුදු කෙනෙක්ම. එතකොට ඒ බෝසත් කෙනෙක් ඒ කුසේ ඉපදුනාට පස්සේ මෑණියෝ ඉන්නවනේ බෝසත් මව. ඒ බෝසත් මව ප්‍රകൃතියෙන්ම සිල්වත් වෙනවා. සත්තු මරන්න හිතෙන්නේ නැහැ අම්මට. හොරකම් කරන්න හිතෙන්නේ නැහැ. වැරදි කාමසේවෙන්න හිතෙන්නේ නැහැ. බොරු කියන්න හිතෙන්නේ නැහැ. සුරාවක් ගන්න හිතෙන්නේ නැහැ. ප්‍රകൃතියෙම බෝසත් මව සිල්වත්. ඊළඟට කිසිම පිරිමියෙකුට රාග හිතෙන් බෝසත් මව දිහා බලන්න බෑ. කිසිම කෙනෙකුට බලන්න බෑ. මව කුසට බෝධිසත්වෝ පිළිසඳගත් දවසේ ඉඳලා මිය යනතුරු බෝසත් අම්මා බ්‍රහ්මචාරි. කිසිම පිරිමියෙකුට රාග හිතෙන් ඇස් හරවල බලන්න බෑ. එතකොට තමන්ගේ පුතාගේ පිම්බලයේ අම්මා පුරා පැතිරිලා යන හැටි බලන්නකෝ. ඊළඟට ඒ බෝසත් මාතාවට හිතට දුකක් එන්නේ නැහැ. රූපයක් දැක්කත්, ශබ්දයක් ඇහුවත්, ගඳ සුවඳ දැනුණත්, රසයක් ආවත්, පහසක් දැනුණත් සතුටුමයි ඇති වෙන්නේ. ප්‍රණීත පංචකාමයේ ඇති වෙනවා. කෑම රසයි ගොඩා. ඒ වගේම සීතලෙන් පීඩා විඳින්නේ නැහැ බෝසත් මව. රස්නෙන් පීඩා විඳින්නේ නැහැ. මේවා සෑම බුදු කෙනෙක්ගේම මව්වරුන්ට සිද්ධ වෙන ධර්මතා. ඊළඟට බෝසත් අම්මාට කිවිසුමක තරම්වත් ලෙඩක් හැදෙන්නේ නැහැ බෝසත් කුමාරයා කුසී සිටිද්දී සෑම බුදු කෙනෙක්ගේම. ඊළඟට අම්මට කුස ඇතුලේ සිටින දරුවා පේනවා. කුස අතගානුට ඇතුලේ ඉන්න දරුවා පේනවා. ඒක සෑම බුදු කෙනෙකුටම වෙන දෙයක්. ඊළඟට බෝසත් දරුවා ඉපදිලා දවස් 7න් සෑම බුදු කෙනෙක්ගේම මව් කලුරිය කරනවා. ඒක ධර්මතාවයක්. ලෝකේ සිද්ධ වෙන දෙයක්. ඒ බෝසත් දරුවෙක් කුසේ සිටපු අම්මා ස්ත්‍රියක් වෙලා බොහෝ කාලයක් සිටින්නේ. දවස් 7කින් කලුරිය කළා පුරුෂාත්මය දිව්‍ය රාජ්‍යයක් කියලා උපදිනවා. බලන්නකෝ පුතෙක්ගේ පිම්බලයට අම්මාගේ ජීවිතේ සිද්ධ වෙච්ච මහා පරිවර්තනය. ඊට පස්සේ වෙන දරුවෝ බිහි කරන්නේ ඉඳගෙන හෝ නිදාගෙන ඉන්න ඉරියව්වෙන් අම්ම කෙනෙක්. සෑම බෝධිසත්වයෙක්ම අවසාන ජීවිතේ මව් කුසෙන් බිහි වෙන්නේ තමන්ගේ මව් සිටගෙන ඉඳිද්දි. එතකොට පැතිරෙන ආයෙත් ආලෝකයක්. දස දහසක් ලෝක ධාතු කම්පා වී සැලී යනවා බෝසත් උපතේදී. ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වෙනවා. ඉස්සලාම දෙවියන් තමයි දිව්‍ය සලුවෙන්, කාමේ වීතරාගි බ්‍රහ්මයෝ තමයි ඉස්සලාම ඉපදෙන දරුව ගන්න අතට. ඔයාලා අපි ගත්තේ නර්සලා. බෝධිසත්වයෝ කාමේ වීතරාගි බ්‍රහ්මයෝ තමයි බ්‍රහ්ම වූ දිව්‍ය වූ සලුවකින් ගන්නේ. ඒ සලුවෙන් සතරවරන් දෙවියන්ගේ අතරට පත් වෙලා සතරවරන් දෙවියෝ තමයි ඉස්සලාම අම්මට දරුවා පෙන්වන්නේ. අත්තමනා දේවි හෝහේ මහේසක්කෝතේ පුත්තෝ උප්පන්නෝ, ඔබට මහේසාක්‍ය පුත්‍රයෙක් ඉපදුනා කියලා. ඊළඟට සතරවරන් දෙවියෝ සතර කොන රැකවල් කරනවා මව් කුසේ ඉපදිච්ච දවසේ ඉඳලම. ඒ වගේ විශේෂයෙන් ඒ පුත්‍ර රත්නේ ඉපදිච්ච ගමන් සිංහනාද කරනවා සත්පියවරක් ඉදිරියට පියවර තියලා සෑම බෝධිසත්වයෙක්ම. අග්ගෝ හමස් මිලෝකස්ස, ඒ කියන්නේ මෙහෙමයි ඒ ප්‍රකාශය කරන්නේ. ඒ බෝධිසත්වයෝ මිහි මණ්ඩලේ පය තබලා හාත්පස බලනවා. ඒතරේ පුංචි බෝසත් මහෝත්තමයාට මුළු සක්වලම ඇසට පේනවා. ඉතන මුළු සක්වලේම බ්‍රහ්මයෝ දෙවියෝ ඒ බෝධිසත්වයන්ට හිස නමල වන්දනා කරගෙන ඉන්නවා පේනවා. එතනින් උඩට කවුරුත් නැහැ. එතකොටම බෝධිසත්ව ප්‍රකාශයක් කරනවා, අග්ගෝ හමස් මිලෝකස්ස, මම මේ ලෝකේටම අග්‍ර කෙනා කියලා. තමන් පේන නිසාමයි කියන්නේ ඒක. දෙට්ටෝ හමස් මිලෝකස්ස, සෙට්ටෝ හමස් මිලෝකස්ස, ආයමන්ති මාජාති නත්ති දානි පුනබ්බවෝති. ඊළඟට පුංචි බෝසත් පුතාත්, ඒ වගේම බෝසත් මෑණියනුත් නෑවීමට ආකාශෙන් උණු වතුර දිය දහරක් සීතල දිය දහරක් ආකාශයෙන් එනවා. සෑම බෝධිසත්වයෙකුට මෙහෙම වෙනවා. ඒ භූමියේ උණු වතුර පොකුණයි ඇල් වතුර පොකුණයි ඒ රහතුන් ඉන්න තාක් තියෙන. අපේ ගෞතම බුද්ධ ශාසනෙත් ලුම්බිනී රහතුන්ගේ යුගයේ දක්වාම උණු වතුර පොකුණයි ඇල් වතුර පොකුණයි ලුම්බිනී තිබිලා තියෙන. ඉතින් ඒ පිහිදෙන ආලෝකයේ ඇතිව බෝධිසත්වයෝ මේ ලෝකෙට ශ්‍රේෂ්ඨ කෙනෙක් විදියට සෑම බෝධිසත්වයකම උපදින්නේ. ඉතින් විපස්සී බෝධිසත්ව කුමාරයාත් ඉපදුනේ ඒ විදිහට. බන්දුමති රාජධානියේ බන්දුමති දේවියටයි බන්දුම කියන රජ්ජුරුවන්ටයි තමයි දෙමව්පියෝ දෙදෙනා බන්දුමති දේවියගේ කුසෙන් ඉපදුනේ. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000යි. එතකොට මේ අවුරුදු අපි අවුරුදු 50-60ක් ජීවත් වෙනවා කියන එක කොච්චර සුළු කාලයක්ද. එතකොට මේකේ විශේෂත්වය තමයි විපස්සී බෝධිසත්වයන්ට නම වැටුණ විදිය හරි පුදුමයි. ඒ විපස්සී බෝධිසත්වයෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි ඒ මහා බෝධිසත්ව කුමාරයා ඇකී තියාගෙන රජ්ජුරුව රාජසභාවේ ඉන්නකොට රජ්ජුරුව නඩු විභාග කරනකොට අර දැන් දවසක් හමාරක් ඉපදිලා දවසක් හමාරක් ගියාට පස්සේ අර චූටි දරු සිඟිත්තා බෝධිසත්වයෝ අර බන්දුම රජතුමාට නඩු විභාග කරන හැටි කියනවා. තාත්තේ ඕක මෙහෙමයි, තාත්තේ ඕක මෙහෙමයි කියලා. එතකොටයි රජුරන් හිතන්නේ ඇත්ත නේනම් ඒක කියලා. එතකොට අර විස්තර කර කර ඒකේ තියෙනවා ජාතෝකෝපන භික්කවි විපස්සී කුමාරෝ, ඒ ඉපදුන විපස්සී කුමාරයා රජුරෝ අත්තකරණේ නිසින්නෝ මේ නඩු විභාග කරන තැන ඉන්නකොට විපස්සෙන් කුමාරං අංකේ නිසීදාපෙත්වා ඔඩුක්වී තියාගෙන අත්තේ අනුශාසේති, ඒ අනුශාසනා කරන නඩු විභාග කරනවා. තත්‍ර සුදම් භික්කවි විපස්සී කුමාරෝ පිතුවංකේ නිසින්නෝ විචේය විචේය අත්තේ පනයන්ති ඥායේන. හොඳට විමසා විමසා අර නඩු විභාග කරන හැටි අර ඉපදිල දවසෙන් දෙකෙන් දරුවා කතා කරලා කියනවා. විචේය විචේය කුමාරෝ අත්තේ පනයතිති ඥායේනාති කෝ භික්කවේ විපස්සිස්ස කුමාරස්ස බීයෝ සෝමත්හය. සන්තෝෂයට පත් වෙලා මේ දරුවා හොඳට නුවණින් විමසනවා කියලා කියන අර්ථයෙන් විපස්සී කියලා නම තිබ්බා. විපස්සී කියන කියන්නේ නුවණැත්තා කියන එකට. තව කාරණාවක් තියෙනවා. ඒ තමයි ඒ විපස්සී බෝධිසත්ව කුමාරයා ඇහිපිල්ලම් ගහන්නේ. දැන් අපි ඇහිපිල්ලම් ගහනවානේ. ජාතෝකෝපන භික්කවි විපස්සී කුමාරෝ අනිමිස්සන්තෝ පෙක්කති. ඇහිපිල්ලම් ගහන්න නැතුව බලනවා. සෙය්‍යතාපි දේවා තාවතින්සා. ඇහිපිල්ලම් ගහන්න නැති අය කොහෙද ඉන්නේ? තවතිසාවේ. තවතිසාවේ දෙවියෝ වගේ ඇහිපිල්ලම් ගහන්නේ. අනිමිස්සන්තෝ කුමාරෝ පෙක්කති තිකෝ භික්කවි විපස්සිස්ස කුමාරස්ස විපස්සී විපස්සීත්වේව සමඤ්ඤා උද්දපාදේ. ඇහිපිල්ලම් ගහන්න නැති නිසා කියන අර්ථයෙන් විපස්සී කියන අර්ථය දුනකේනවා. ඇයි පිල්ලං ගහන්නේ? දැන් මේ අර කිව්වේ පොදු ලක්ෂණ, මේ විශේෂ ලක්ෂණ. විපස්සී බෝධිසත්වෝ ඇයි පිල්ලං ගහන්නේ? ඉතින් රාජවංශයේ ඉපදුන් කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ ඉපදුන මේ විපස්සී බෝධිසත්වයෝ සඳමඩලක් වැඩෙනවා වගේ වැඩෙනවා. අවුරුදු 500 තමයි විවාහ වෙන කාලේ. අවුරුදු 500ක් වුණාට පස්සේ සංසාරියම පෙරුම් පුරාගෙන ආපු පින්වන්ත බිරිඳක් හිටියා සුදනා කියලා. ඒ සුදනා කියන බිසව හරියට අපි යසෝදරාවන් වගේ. ඒ මහෝත්තමාවිය සමග බෝධිසත්වයෝ විවාහ වුණා. විවාහ වෙලා අබිනිෂ්ක්‍රමණය කරන කාලේනකොට ඒ සුදනා බිසවටත් මහ බෝධිසත්වයන්ටත් දාව පුත්කුමරෙක් උපන්නා. ඒ පුත්කුමරයාගේ නම සමවත්තක්කන්ද. සමවත්තක්කන්ද කියන්නේ මනා පිරිපුන් ශරීරයක් තියෙනවා කියන අර්ථේ. ඒ පුත්‍ර අපේ රාහුල ස්වාමීන් වහන්සේ වගේ සමවත්තක්කන්ද. ඊට පස්සේ ඒ විපස්සී බෝධිසත්වයෝ සෑම බුදු කෙනෙක්ම සතර පෙර නිමිති දකිනවා. සෑම බුදු කෙනෙක්ම සතර පෙර නිමිති දකිනවා. බෝධිසත්වයෝ එහිම තමයි අබිනිෂ්ක්‍රමණය කරන්න. එතකොට ඒ අබිනිෂ්ක්‍රමණය කළා තියෙන්නේ ආශ්‍රයන් 6ක් යෙදු කරත්තෙන් විපස්සී බෝධිසත්වයෝ උයනට යන්නේ. පළවෙනි දවසේ දැක්කා මේ මහල්ලේ. දැකලා හැරිලා ඇවිල්ලා අවුරුදු 1000 ගානකින් තමයි ආයේ මුයන්කෙලියට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දැක්කා ලෙඩේ. ඊළඟට දැක්කා හැබැයි ඒ ආයෙත් ඇවිල්ලා අවුරුදු 1000 ගානකට පස්සේ යන්නේ. ඊළඟට දැක්කා මරණයක්. ආයෙ ඇවිල්ලා අවුරුදු 1000 ගානකට පස්සේ විපස්සී බෝසත් කුමාරයා අශ්වයන් 6 දෙනෙක් යෙදු කරත්තෙන් උද්‍යානයට යද්දී පැවිදිරුවක් දකිනවා. ඒ සතර පෙර නිමිති දෙවිවරු තමයි පෙන්වන්නේ සෑම බුද්ධ ශාසනයකම. මොන දෙවිවරුද? කලින් බුද්ධ ශාසනවල මඟඵල ලැබූ දෙවිවරු. ඊට පස්සේ මේ බෝසත් කුමාරයා අර කරත්තෙන් බැහැලා අර ශ්‍රමණයන් වහන්සේ අහනවා, ඔබ වහන්සේ මහණ උනේ ඇයි? මොකද්ද ඔය ජීවිතේ? ඊට කියනවා සාදු කුසල කිරියා, සාදු පුණ්‍ය කිරියා. කුසල් හොඳයි, පින් කිරීම හොඳයි කියලා මම මේ කෙස් රැවුල් බහලා සත්‍ය හොයන කෙනෙක් කියලා අන්න සංඥාව දුන්නා. එතකොටම මේ ජීවිතේ කොච්චර හොඳයිද කියලා රතාචාර්යට කතා කරලා ඒ වෙලාවෙම කනක ආභරණ ගලවලා දීලා ඒ වෙලාවෙම කඩුවෙන් ඒ මොහොතේම කෙස් ඉඳලා ඒ මොහොතේම කසාවත් දරාගෙන ඒ මොහොතේම බෝධින් වහන්සේ තියෙන දිසාවට වඩිනවා. කන්ත කසුපිටි යෑම ඒව නැහැ. ඒ අපේ බෝධ සාසනය. ඒ වෙලාවෙම කෙස් බානවා. අබිනිෂ්ක්‍රමණය එතනම සිද්ධ වෙන්නේ. ඒ නිසා විපස්සී බෝධිසත්වයන් වහන්සේගේ අබිනිෂ්ක්‍රමණය අශ්වයන් 6 දෙනෙක් යෙදු කරත්තයකින් උද්‍යානයට යෑම විදිහට තමයි සටහන්ව තියෙන්නේ. ඉතින් මේ විදිහට බෝධිසත්වයෝ එතනින් මේ පෘථුවේ මධ්‍ය මණ්ඩලයේ දිශාවට වඩිනවා. වඩිනකොට මොකද වෙන්නේ? විපස්සී බෝසත් කුමාරයා පැවිදි වුණා කියලා ආරංචියට ඒ විපස්සී බෝසත් කුමාරයාගේ යාළුවන් 84,000 පැවිදි වෙනවා. එදා හවස වෙනකොටම 84,000 මහාන වෙනවා. ඒ 84,000 ඉක්මනට ගිහිල්ලා එකතු වෙනවා. ඒතකොට දැන් අබිනිෂ්ක්‍රමණය කළා දැන් යන්න දැන් බුදු වෙන්නක් කලින් කීයක් එකතු වෙලාද? 84,000. එතකොට බෝධිසත්වයෝ කල්පනා කරනවා, මම මේ මහා සෙනගක් පිරිවරාගෙන මං හොයන විමුක්තිය කරා යන්න බෑ කියලා. ඒ සියලු දෙනා රාත්‍රියේ නිදාගත්තට පස්සේ මහා බෝධිසත්වයෝ පැනලා යනවා. විපස්සී බෝධිසත්වයෝ යනවා. ඒ බෝධිසත්වයන්ගේ පිම්බලයටත් දෙවියන්ගේ දිව්‍යානුභවයටත් අර 84,000ටම විපස්සී බෝධිසත්වයෝ ගිය දිසාව හොයාගන්න බැරුව යනවා. ඒ බෝධිසත්වයෝ වඩිනවා. එතකොට පෘථුවේ මධ්‍ය මණ්ඩලයේ තියෙන්නේ පළල් වෘක්ෂයක්, අපිට ඇසතු බෝරුක වගේ. ඒ පළල් වෘක්ෂයේ මුලට උන්වහන්සේ වැඩලා සව් කෙලිසුන් නසා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙනවා. තිං සම්මා සම්බුදු බවට පත්වෙලා ඒ බෝසවනේ සමාපත්ති සුවයෙන් වැඩිඳලා සෑම බුදු කෙනෙකුටම පළමුෙන්ම ලෝකෙට ධර්මයේ දේශනා කරන්න හිත නැමෙන්නේ නැහැ. ඒක හැම බුදු කෙනෙකුටම වෙන එක. විපස්සී බෝධිසත්වය කල්පනා කරනවා මේ අවබෝධ කරන්න දුෂ්කර වූ මේ ධර්මය, ගාම්භීර වූ ධර්මය, රාගයෙන් ඇලුන කෙලෙස් වලින් තැවරිලා ඉන්න මේ මිනිසුන්ට අවබෝධ කිරීම දුෂ්කරයි. වෙහෙසක් මම මේ ධර්මයේ දේශනා කරන්න ගියොත්. එතකොට ඒ ඇසිල්ලෙන් සෑම බුද්ධ ශාසනයකම ධර්මයේ දේශනා කරන්න ආරාධනා කරන්නේ කවුද? මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනා කරනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ අපාරුතා තේසං අමතස්ස ద్వාරා ඒ සූතවන්තෝ පමුච්චස්ස සද්ධං ආදි වශයෙන් මං අමාබෙරේ වයනවා, සද්ධාව ඇත්තෝ සවම්පත් යොමු කරත්වා කියලා ධර්ම දේශනාවට හිත නැමෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දිවසින් බලනවා, විපස්සී බුදුරජාණන් වහන්සේ කාටද මං පළවෙනියටම ධර්මයේ දේශනා කරන්නේ? එතකොට දකිනවා තමන්ගේ මල්ලි, තමන්ගේ මල්ලිගේ නම කණ්ඩ කියන රාජපුත්‍රයා, තමන්ගේ රාජ්‍යයේ පුරෝහිතතුමාගේ පුතාගේ නම තිස්ස. ඒ දෙදෙනා දකිනවා මේ දෙදෙනා නුවණින් මුහුකුරාගිය දෙන්නේ කියලා බුදු ඇසින් දකිනවා විපස්සී සම්මා සම්බුදුරජාණන්. විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පළොල් බෝරුවක් සෙවනින් අතුරුදහන් වෙලා රජතුමාගේ උද්‍යානයේ පහළ වෙනවා. පහළ වෙලා දයාපාලට කතා කරනවා. දයාපාල කියන්නේ උද්‍යානපාලකයාද. උද්‍යානපාලකයාට කියනවා කණ්ඩ කියන රාජපුත්‍රයාටත් තිස්ස කියන රාජපුත්‍රයාටත් පණිවිඩයක් යවන්න, ඒ භාග්‍යවත් අරහත් විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උද්‍යානයට වැඩම කළා ඉන්නවා, ඔබ දෙදෙනාගේ පැමිණීම කැමැත්තෙන් කියලා. ඒ කියන්නේ මේ පණිවිඩ යවලා නිවනට ගෙන්නනෝ. පණිවිඩ යවලා නිවනට ගෙන්නනෝ. කණ්ඩ කියන රාජපුත්‍රයාත් තිස්ස කියන මේ පුරোহিত පුත්‍රයාත් කෙලිසෙල්ලමින් සිනහවෙවි මණ්ඩපේ කතා කර කර ඉන්න. එතකොට අර දයාපාල උද්‍යානපාල ගිහිල්ලා කියනවා මෙන්න ශාස්ත්‍රූ තථාගත විපස්සී බුදුරජාන් වහන්සේ උද්‍යානෙට වැඩලා ඔබ දෙන්නාගේ පැමිණීම කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒ සැනින්ම යානාවල් සූදානම් කරලා ආයි ගෙවල් වලට යන්නේ නැහැ. මේ යන අවසන් ගමන. ඒ රතෙන් උද්‍යානෙට ගිහිල්ලා පාගමනින් බැහැලා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං ආදි වශයෙන් ආනුපුබ්බි කතාව දේශනා කරනවා. ඒ ආනුපුබ්බි කතාව අවසානයේදී ඒ දෙදෙනාම සෝතාපන්න ඵලයට පත් වෙනවා. එතකොට ඒ දෙදෙනාම ඒ ධම්මචක්ක දේශනාව සෑම බුදුරජාන් වහන්සේ නමක්ම පළවෙනියටම දේශනා කරන්නේ ධම්මචක්ක දේශනාව. විපස්සී බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ඒ දේශනාව ඇහුවේ දෙදෙනයි. මේ දෙදෙනා මහාන වෙන්න ඉල්ලනවා. ඔන්න මේ ටික මතක තියාගන්න. අර ශ්‍රාවක සන්නිපාතයක් හැදෙන හැටි පැවිදි වෙන්න ඉල්ලනවා. මාව පැවිදි කරන්න උපසම්පදා කරන්න. එතකොට පින්වත් භික්ෂුව මේ ස්වාක්ඛත සාංශනේ හැසිරෙන්න පැමිණෙන්න කියලා බුදුරජාණන් වහන්සේ සීහස්තේ දික් කරනකොට මේ ලෝකෙට හාහා පුරා කියලා චීවරේ පහළ වෙනවා. පාත්‍රේ පහළ වෙනවා. සියලු ශ්‍රමණ පිරිකර ඉරුදීෙන් පහළ වෙනවා. ඒ දෙදෙනාම පැවිදි වුණා. හාහූ ගාලා ආරංචියක් ගියා. මේ කණ්ඩ තිස්ස රාජකුමාරවරුත් පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච ජීවිතේ එහෙනම් ලාමක දෙයක් නෙවෙයි කියලා ඔවුන්ගේ යාළුවොත් ඒ කතාව අහපු අයත් 84,000ක් එදාම වහන වුණා. ඒ 84,000ත් උද්‍යානෙට ආවා. කිස්රෙවුල් බාලා මේවා අසිරියක්. මොකද ඒ කාලේ බිහි වෙන්නේ ඒකට. බුදුවරුන්ගේ කාලේ ඉපදෙන්නේ සාසනෙන් පිහිටක් ගන්න මිසක්ක වෙන මොකටද? ඊට පස්සේ මොකද වුණේ? ඒ 84,000ටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සෝතාපන්න වුණා. 84,000ම තමන්ගේ වචනෙන් ඉල්ලුවා අපිව පැවිදි කරන්න කියලා. ඒ 84,000ම පැවිදි කළා. ඒ සියලු දෙනාම එකතු කළ ධර්මයේ දේශනා කළා. 84,000ම අරහත්ත්වයට පත් වුණා. ආරංචියක් ගියා. අර ඉස්සෙල්ලාම පැවිදි වෙච්ච 84,000 තවම නැහැනේ. ඒ අයට ආරංචි වුණා. ඒ භාග්‍යවත් අරහන් විපස්සී සම්මා සම්බුදුරජාන් වහන්සේ උද්‍යානයේ ධර්මයේ දේශනා කරනවා කියලා. ඒ 84,000 පැමිණියා. බුදුරජාන් වහන්සේ ඒ පිරිසටත් ධර්මයේ දේශනා කළා. ඒ පැවිදි වෙච්ච පිරිසත් ආය මහාන කමෙල්ලුවා බුදුරජාන් වහන්සේගෙන්. බුදුරජාන් වහන්සේ ඒ සියලු දෙනාම එහි භික්ෂු භාවයෙන් පැවිදි කළා. ඊට පස්සේ ධර්මයේ දේශනා කළා. ඒ 84,000 අරහත්ත්වයට පත් වුණා. දැන් රහතන් වහන්සේලා කී නමක් වැඩි ඉන්නවද? ඔන්න ගණන් හදලා බලලා කියන්නේ 168,000. ඊට පස්සේ දැන් බොහෝ පිරිසක්නේ 168,000ක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. දැන් මතක තියාගන්න 168,000ක් සංඝයා හිටියට ඒ සංඝයා තව කෙනෙකුට බණපදයක් කියන්නේ. මේ ලෝකේ ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේම පමණයි. අන් අය පැවිදි කරන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. මේ ලෝකේ ධර්මයේ කියන එකේ උල්පත තියෙන බුදුරජාණන් වහන්සේ තුල පමණයි. පැවිද්ද කියන එක දෙන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. එතකොට අවුරුදු 7ක් විපස්සී බුදුරජාණන් වහන්සේ 168,000 සංඝයා සමග බන්දුමති රාජධානී සැරිසරනවා. කිසිම රහතන් වහන්සේ නමක් බණ කියන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධකෘත්‍ය සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ අර සංඝ පිරිස එකතු කළ 168,000 කියා හිටිනවා. චරිත භික්කවී චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. දේශේත භික්කවේ ධම්මං ආදි කල්යාණම් මැජ්ජේ. අන්න හාහා පුරා කියලා බුදුරජාණන් වහන්සේ බලය අවසරේ දෙනවා ධර්මයේ දේශනා කරන්න සංඝයාට. දැන් අපි උනත් ධර්මයේ දේශනා කරන්නේ ගෞතම තථාගත අපගේ ශාස්ත්‍රුන් වහන්සේ 69ක් භික්ෂූන් වහන්සේලාට දේශේත භික්කවේ ධම්මං ආදි කල්යාණම් මැජ්ජේ කල්යාණම් කියලා ඒ අපි කිව්වොත් අපේ ව්‍යවහාරයේ තියෙන වචනයකට වරම වගේ. ඒ අවසරේ අනුමැතිය එදා බුදුරජාණන් වහන්සේ අනුමැතිය දුන්නේ නැත්නම් කිසිම කෙනෙකුට ධම් දෙසන්න බෑ. තුරු මේ ධර්මාසනේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය පවරලා. දැන් අද ලොකු ස්වාමීන් වහන්සේට වඩින්න විදියක් නැති නිසා ලොකු සන්නාසේ අපිට පැවරනවා ඔබගේ මේ ආයස්ම තුල ගිහිලා මේක කරන්න. එතකොට ලොකු ස්වාමීන් වහන්සේගේ කටයුත්ත අපි කරනවා. එතකොට මේ ලෝකේ ධර්මයේ දේශනා කිරීම කියන එක බුද්ධ කෘත්‍ය. ඒ බුද්ධ කෘත්‍ය බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් සංඝයාට පැවරුණා. ඒ වගේමයි පැවිද්ද කියන එක බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කුල පුත්‍රයන් පැවිදි කිරීම අනුදෙන වදාරමේ කියලා බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ ඒ බුද්ධ කෘත්‍ය පැවරුවා ශ්‍රාවකයන්. එනිසා මේ සියලු මහණකම ඒ වගේම සියලුම ධර්ම දේශනා සියලු ශාසනික කටයුතු වල සියලු අයිතිය තියෙන බුදුරජාණන් වහන්සේ තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක මාවතක දෙදෙනෙක් වඩින්න එපා. එහෙනම් විපස්සී බුදුරජාන් වහන්සේගේ කාලේ පාරවල් කීයක බණ කියන්න රහතන් වහන්සේලා වැඩියද? 168,000ක් පාරවල් වල ධර්මයේ දේශනා කරන්න වැඩියා. කරුමේ කියන්නේ බලන්න ඒ පාරවල් 168,000ම අපි නෑ. අපි වෙන පාරක. ඒක අපි වෙන පාරක. බලන්න බුද්ධ ශාසනවල අහිමි වෙන හැටි. එතකොට ඔය පළවෙනි ශ්‍රාවක සන්නිපාතය 168,000ක් ශ්‍රාවක සන්නිපාතයේ විපස්සී බුදුරජාන් වහන්සේට ඒ හැදුනේ ශ්‍රාවක සන්නිපාතයක් කියන්නේ ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලන්න ඕන. ඒ සියලු දෙනාම එහි භික්‍ෂු භාවයෙන් පැවිදිවෙන්න ඕන. ඒ සියලු දෙනාම සිව් පිරිසිම්බියාපත් රහතන් වහන්සේල වෙන්න ඕන. අන්න ඒවාගේ පිරිසක් එකතුනාට පස් ඒ පිරිසට කියනවා ශ්‍රාවක සන්නිපාතයක් කියන. එකැනෙ සියලු දෙනාම මහනකම ඉල්ලන්න ඕන. ඒ සියලු දෙනාම බුදුරජාන් වහන්සේ ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි කරන්න ඕන. ඒ සියලු දෙනාම රහතන් වහන්සේලා වෙන්න ඕන සිව් පිලිසිම්බියාපත් රහතන් වහන්සේලා. අපේ බුද්ධ ශාසනයේ එවැනි පිරිස් එකතු වුණේ එකම එක පිරිසයි. ඒ එක තැන හිටිය 1250. විපස්සී බුදුරජාන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් තිබුණා. ඔය පළවෙනි 168,000, ඊළඟට 100,000 ශ්‍රාවක සන්නිපාතයක්, ඊළඟට 80,000 ශ්‍රාවක සන්නිපාතයක්. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ ගම් නියංගන් සිසාරා මේ ධර්මයේ දේශනා කරමින් වඩිද්දී ඒ බුදුරජාණන් වහන්සේට පහදුණා පුනබ්බ සුමිත් කියලා උපාසකේ අපේ අනේ පිඩු සිටිතුමා වගේ. පැහැදිලා සෝතාපන්න ඵලයට පත් වෙලා ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට වෙහෙරක් කරන්න ඕන කියලා ලස්සන ඉඩමක් හොය හොයා යද්දී ඉඩමක් හම්බ වුණා. හැබැයි ඒ ඉඩම් හිමියා කිව්වා මේ ඉඩම රත්තරන් ගඩොල් වලින් වහපන්, එතකොට දෙන්න නැත්තම් දෙන්නේ නැහැ කියලා. ගව් ගානක ඉඩම රත්තරන් ගඩොල් වලින් වැහුවා. වහලා තමයි ඒ ඉඩම මිලදී ගත්තේ අපේ දෙවුරන් වෙහෙර වගේ. අපේ දෙවුරන් වෙහෙර මොනව වහලද ගත්තේ? මේ මහභද්‍ර කල්පේ ඒ බුදුරජාණන් වහන්සේලා 4-9 දෙවුරන් වෙහෙරේ ඉඳලා තියෙනවා. දෙවුරන් වෙහෙර කියන්නේ අවිජහිත ස්ථාන, හැම බුදු කෙනෙක්ම ඉන්න වැඩ ඉන්න. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම ගන්ධ කුටියේ මේ ඇඳ තියන්නේ සෑම බුදු කෙනෙක්ගේම ඇඳ තිබ්බ තැන කියන. ඒ කුටිය හැදෙන්නේ එහෙම. එතකොට ඒ සෑම බුද්ධ ශාසනයකම රත්තරන් වලින් වහලමයි ඉඩම ගන්නෙ, නිකන් ගන්නෙ නැහැ. පැහැදිලිද මම මේ කියන එක? එච්චර වටිනා විදිහටමයි මේ බුදුරජාන් වහන්සේ වැඩින බුදුරජාන් වහන්සේගේ මූලික මහා විහාරය ගන්නෙ. මේ ගෞතම බුද්ධ ශාසනයේ මහා විහාරයේ තමයි දෙවුරන් විහෙර. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ පුනබ්බ සුමිත්ත කියන උපාසකතුමා රත්තරන් ගඩොල් වලින් වහලා ඊඩම ගත්තා. ඒ භූමියේ තමයි දෙවුරන් විහෙර හැදුනේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ගම් නියංගන් සිසාරා ධර්මයේ දේශනා කරනකොට අපගේ ශාස්තුරු ගෞතම බුදුරජාණන් වහන්සේ එකල බෝසත් අවදී හිටියේ නාග ලෝකේ. මේ සසරේ හැටි බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණත් අරගෙන සෑම බුදු කෙනෙක්ගෙන්මත් විවරණ අරගෙන විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගන්නටත් අනිවාර්යෙන් විවරණ ගන්න කරුණු යෙදිලා තියෙද්දිනොත් මහ බෝධිසත්වෝ ඒ වෙනකොට නාග ලෝකේ. සසරක හැටි බලන්න හැමදාම මිනිස් වෙලා ඉපදෙන්නේ නැහැ. දැන් මෛත්‍රී බුද්ධ ශාසනයේ තියෙන කාලේ අපි මිනිස්සුම වෙයි කියලා කවුද දන්නේ? දෙවියෙක් වෙලා ඉඳී කියලා කවුද දන්නේ? මේ මහා බෝසතුන්ට ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ සකස් වෙච්ච විදිය දිහා බලනකොට සමහර බුදුරු පහළ වෙද්දී අපේ බෝධිසත්වයෝ සිංහෙක් වෙලා පළවෙනි විවරණේ ගන්නෙත් මිනිස්සෙක් විදිහට. එතනින් පස්සේ මේවා වෙනස් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සංසාරේ ස්ත්‍රියක් වෙලා ඉපදුණා. මොගලන් ස්වාමීන් වහන්සේ සංසාරේ තමන්ගේ අතින් මව් මැරෙන පියා මැරෙන තැනට වැටුණා. මේ සංසාරේ භයානකම දිහා බලන්න මේ මහා භද්‍ර කල්පේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉදිමත් ශ්‍රාවකයන් අතර අග්‍රවන අග්‍ර ශ්‍රාවක වන මුගලම් මහරහතන් වහන්සේ මේ මහා භද්‍ර කල්පේම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මාරයා වෙලා ඉපදුණා. ඒ නිසා මේක සෙල්ලම් සංසාරයක් නෙවෙයි. ඒ නිසා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන කියන එක, දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියන එක, සත්පුරුෂ ඇසුරම ඕන කියන එක නිරන්තරයෙන් පැතිය යුතු දෙයක් පින්වතුනි. මේ සංසාරේ භයානකයි. මොකුම් මොකුම් වෙලා සංසාරේ අපි ඉපදෙනවද කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ නාරයතුමාගේ නම අතුල අතුලක කියන නාරජු තමන්ගේ සියලු නාග ඉරිදිහෙන් මැව්වා මැණික් පළඟක්, මැණික් ආසනයක් මවලා ඒ බුද්ධ කියන වචනෙන් මුළු ශරීරෙම සීතල වෙලා ගිහිල්ලා, බුද්ධෝති වචනං සෙට්ටම් බුද්ධෝති පද මුත්තමං නත්ති තේන සමං ලෝකේ අඤ්ඤං සෝත රසායන. බුද්ධ කියන වචනේ තමයි උත්තරම වචනේ, ශ්‍රේෂ්ඨතම වචනේ. මේ ලෝකේ තවත් කනට මිහිරි වචනයක් නැහැ සත්පුරුෂයන්ද බුද්ධ කියන වචනේ තරම්. ඒ බුදුරජාන් වහන්සේගේ වචනේ අහනකොට බුද්ධ කියන වචනේ නා රජු ප්‍රීතියට පත් වුණා. තමා විසින් මවන ලද මැණික් පළඟක් අරගෙන විපස්සී බුදුරජාණන් වහන්සේට පූජාං කළා. විපස්සී බුදුරජාණන් වහන්සේ ඒ මැණික් පළඟ මත වැඩ ඉඳලා ධර්මයේ දේශනා කළා. අතුල නාරජු ප්‍රීතියට පත් වුණා. ඉත නාග පිරිසට බණ කිව්වට ඒ ජීවිත අවබෝධ වෙන පැත්තට ධහම වැටෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියා හිටනවා, පින්වත් මහණෙනි, මේ පළඟ මේ මැණික් ආසනය පූජා කළ මේ අතුල නාරජු ආනුභාව සම්පන්න කෙනෙක්. මොහු සුළු සත්වෙක් නෙවෙයි. මොහු මෙයින් කල්ප 91ක් ගිය තැන ගෞතම නමින් සාක්‍ය කුලේ ඉපදිලා කපිලවස්තුවේ උක්කාක කුලේ ගෞතම ගෝත්‍රයේ ඉපදෙනවා. ඒ ගෞතම ගෝත්‍රයේ ඉපදිලා මායා බිසවුට සුද්ධෝදන රජුට පුත්‍රව 29 වෙනි වියේ අභිනිෂ්ක්‍රමණය කරලා රාහුල මාතා යසෝදරා නං වූ බිරිඳ අතහැර, රාහුල නං වූ පුත්‍රය අතහැර, රාජ්‍ය සම්පත්‍ය අතහැර සම්මා සම්බුදු බවට පත් වෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍ර ශ්‍රාවකයෝ ඇති වෙනවා. ආනන්ද නමින් උපස්ථායකෙක් ඇති වෙනවා කියලා මුළු බුද්ධ ශාසනයම විස්තරී කියනවා විපස්සී බුදුරජාණන් වහන්සේ. ඔන්න දැන් හිතට ගන්න කාරණාව, බුදුරජාණන් වහන්සේලා තුන් කාලේම වර්ණනාවෙන් ප්‍රශංසාවෙන් පිදුම් ලබන උත්තමයෝ. ගෞතම බුදුරජාණන් වහන්සේ 15 කල්ප අසංඛීයකට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ 15 වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ කීර්ති ගෝසාව පැතිරෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා කල්ප 91ක් ගිය තැනත් අදත් වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේලා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම පිදුම් ලබනවා. මේ ලෝකේ කිසිම රජ කෙනෙක්, කිසිම දාර්ශනිකයෙක්, කිසිම විද්‍යාඥයෙක්, කිසිම දෙවියෙක්, කිසිම බ්‍රහ්මයෙක් තුන් කල් පිදුම් ලබන්නේ නැහැ. මේ උතුම් සත්බුදුරජාණන් වහන්සේලා තුන් කල් පිදුම් ලබනවා. සම්බුදු වෙන්න කලින් මේ බුද්ධ රාවේ පැතිරිලා යනවා. ඉතින් ඒ නාරජු අනාගතේ ගෞතම නමින් සම්බුදු වෙනවා කියලා විවරණ ශ්‍රී දීවදාලා. එතකොට පින්වතුනි, ඔන්න ඔය විස්තරේ නාරජු මැණික් පුටුව අරගෙන එනවා. ඇවිල්ලා විපස්සී බුදුරජාන් වහන්සේට පූජා කරනකොට විපස්සී බුදුරජාන් වහන්සේ විවරණ දෙන ශ්‍රීය සිතුවමින් නගා තිබෙනවා මේ උතුම් සත්බුදු මහා සෑයේ විපස්සී මහා සෑරජාන් වහන්සේගේ ධාතු ගර්භය. අන්න බලන්න යන්න ඕන මේ උතුම් සත්බුදු මහා සෑයවල් වල විපස්සී බුදුරජාන් වහන්සේගේ මහා සෑය ඇතුලේ අර විවරණ ශ්‍රිය ලැබෙන හැටි සිතුවම් කළා තියෙනවා. අර පළඟ පූජා කරලා අර නාරජු වැඳගෙන ඉන්නවා. හරි සොඳුරුයි. අද ඉඳලා ඔබට දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට අශෝක කියලා තෙරුන් වහන්සේ නමක් උපස්ථාන කළා. පළමුවෙන්ම පහළ වුණ පැවිදි වුණ කණ්ඩතිස්ස කියන ශ්‍රාවකයන් වහන්සේලා දෙනම තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වුණේ. අවුරුදු 80,000ක් ලෝක සත්වයාට සෙත සැලසූ සුගති සම්පත් අමා මහ නිවන ලබා දුන්නා වූ විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා දාලා කෝටි කෝටි දෙවි මිනිසුන් සසර දුකෙන් නිදහස් වීව දාලා විපස්සී බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය. තුන් ලෝකයට හිතසුව පිණිස පහළ වුණ විපස්සී තථාගත අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් ඉදුණ මේ උතුම් සිරි ඉන්දක සමන් මහා සෑ භූමියේ විපස්සී මහා ස්තූපයට නමස්කාර වේවා. සා ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වඳිමින් අපි තෙරුවන් ගමා කරගමු. මං කීවට පස්සේ කියන්න සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් අරහත්නු විපස්සී නම්මු සම්මා සම්බුදු රජාණන් වහන්සේටද විපස්සී බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයටද විපස්සී බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද විපස්සී බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන තුල ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද උතුම් ගුරුවරුන්ටද දෙමාපියන්ටද ගරු කළ යුතු යම් කෙනෙකුට මාගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සිතෙන් කයෙන් වචනයෙන් යං වරදං සිදුවී ඇත්නම් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියස මට සමාව ලැබේවා. දෙවනුවද මට සමාව ලැබේවා. තුන්වෙනුවද මට සමාව ලැබේවා. සාදු සාදු සාදු. පිංගතුනි, අපිට කොයි තරම් වාසනාවක්ද කල්ප 91ක් ගිය තැනත් ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ සිහි කරලා වන්දනා කරලා ඒ බුද්ධ ශාසනය අපි අතින් වරදක් වුණා නම් අපි ඒ වරදට සමාව අරගෙන අපි මේ ජීවිතේ පින් දහම් කුසල් දහම් මේ රැස් කරගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ කල්ප 60ක් බුදුවරු පහළ වුණේ නැහැ. කල්ප 60ක් කියන්නේ තද්ද අන්ධකාරයක්. කුසල් අකුසල් දන්නේ නැති යුගයක්. බුදුවරු නැති කාලේ කියන්නේ හිතාගන්න බෑ. ඔබ හිතන්න අපිට බුද්ධ කියන වචනේ ඇහුන් නැත්තම්, සත්පුරුෂය මුණ ගැහුන් නැත්තම්, පිම්පව් අපි දන්නේ නැත්තම් මේ වෙනකොට අපේ අතින් මොනවා මොනවා නම් සිද්ධ වෙයිද? කොයිතරම් පව්කාරකම් අපි අතින් සිද්ධ වෙයිද? සංසාරේ කල්ප ගානක් විපාක විඳින කොයිතරම් භයානක පාපී කර්ම තෙරුවන් සරණ ගියේ නැති කෙනා අතින් සිද්ධ වෙනවද? කල්ප 60කට පස්සේ මේන් කල්ප 31කට පෙර ඉපදුනා මේ ලෝකේ සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70,000යි. රජ කුලයේ තමයි බෝධිසත්වයන් ඉපදුනේ. කොණ්ඩඤ්ඤ කියන ගෝත්‍රයේ අරුණ කියන රජතුමාට ප්‍රභාවතී කියන දේවියට දාව සිකී බෝසත් කුමාරයා ඉපදුනේ. අර ඉස්සල්ල කියපු අච්චරි අද්භූත කාරණ ඒ බෝධි සත්වයන් ඉපදෙනකුට සිද්ධ වන. සෑම බෝධි සත්වයකුටම දෙතිස් මහා පුරුස ලක්ෂණ ඒ රංවන් රම් ශ්‍රීදේහී තියෙනවා. ඉතින් ඒ බෝසත් කුමාරයා ඉපදිලා සඳක් වගේ වැඩෙද්දි අවුරුදු 500ක් වගේ ගිය තැන තරුණ ජීවිතේ අපගේ බුද්ධ ශාසනයේ යසෝදරා මහෝත්තමාවිය වගේ එකල ඒ බෝසතුන්ටම පත්තිනිය වෙන්න සංසාරේ පින් පුරාගෙන හිටපු සබ්බකාමා කියලා පින්වන්ත කුමරියක් තමයි ඒ බෝධිසත්වයෝ විවාහ කරගත්තේ. ඒ බෝධිසත්වයන්ටයි ඒ බිරිඳටයි දාව ඉපදුණා අතුල කියන කුමාරයා. ඒ අතුල කියන කුමාරයා ඉපදෙන කාලේ වෙනකොට තමයි සතර පෙර නිමිති දකින්නේ සිකී බෝසත් කුමාරයා. සිකී බෝසත් කුමාරයා එදා උද්‍යානෙට ගිහිලා දින ඇතාපිට. ඇතාපිටින් යද්දි තමයි මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියන සතර පෙර නිමිති දකින්නේ අවුරුදු දහස් ගානින් දහස් ගානට. අර ඇතාගේ පිටින් බැහැලා ඇවිල්ලා අහනවා අර ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රමණ රූපෙන් මොකද්ද ඔබ සොයාගෙන යන්නේ? කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි. ඉතින් කුසල කිරියා හොඳයි, සත්‍ය සොයන එක හොඳයි, පින් කරන එක හොඳයි, තමන්ටත් පැවිදි වෙන්න හොඳයි කියලා ඇතු පිටින් බැහැලා කේශ කලාපේ කපලා ඒ වෙලාවෙම පැවිදි වෙනවා. එතකොට සිකී බෝධිසත්වය අභිනිෂ්ක්‍රමණය කළේ මංගල හස්ති රාජයා පිට. ඒ බෝධිසත්වයන් වහන්සේට පහළ වුණ බෝධිය හෙළඹ රුක්ෂය. ඒ හෙළඹ බෝරුක මුල සෞකලසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේටත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වුණේ අබිම්බූ සම්භව කියන මහරහතන් වහන්සේලා. කේමංකර කියන රහතන් වහන්සේ තමයි උපස්ථාන කළේ. අර තමන්ම ඉල්ලලා පැවිදි වෙලා එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණ අරහත්ත්වයට පත් වුණ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලාගේ ඒ ශ්‍රාවක සන්නිපාත තුනක් තිබුණා. එක ශ්‍රාවක සන්නිපාතයක් 100,000යි, එක ශ්‍රාවක සන්නිපාතයක් 80,000යි, එක ශ්‍රාවක සන්නිපාතයක් 70,000යි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ගම් නියංගන් සිසාරා වඩිනකොට අපිට අනේ පිඩු සිටුතුමා වගේ සිරිවඩ්ඩ කියන සිටුතුමා බුදුරජාණන් වහන්සේට ගොඩාක් පැහැදුණා. ධර්මයාල සෝතාපන්න වුණා. ගෞතම බුද්ධ ශාසනේ මහා විහාරේ ගොඩනගන්න ආසයි දුණා. ඊට පස්සේ ඉඩමක් හොයාගෙන යනකොට ඉඩම් අයිතිකාරයා කිව්වා රත්තරන් තහඩු වලින් වැහුවත් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ සිටුතුමා රත්තරන් තහඩු වලින් වැහුවා. රත්තරන් තහඩු වලින් අඟල් 4ක ඝනකම තියෙන, නැත්තම් මේ තකරමක් වගේ නෙවෙයි, අඟල් 4ක් ඝනකම තියෙන රම් තහඩු වලින් ඒ භූමිය සම්පූර්ණයෙන්ම වහලා ඒ ඉඩම මිලදී ගත්තේ. ඒ ඉඩම මිලදී අරන් සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මහා විහාරය හැදුවා දෙවුරන් වේර. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 70,000 පුරාවට ගම් නියංගන් සිසාරා වඩිනකොට මේ රටේ වෙනම හිටිය රජ කෙනේ අරින්දම කියලා, අරින්දම කියන රජුරු වෙලා හිටියේ අපේ මහ බෝධිසත්වයෝ. සිකී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට අපේ බෝධිසත්වයෝ රජ කෙනේ අරින්දම රජුරු. අරින්දම රජුරු මඟුල් ඇතා පිට ආරංචි වුණා මේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා. උයන්ගෙලියට යද්දි සරුවාභරණයෙන් සැරසුණ මංගල ඇතා පිටම උයනට යද්දි ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාවට ගියා. ඒ බුදුරජාණන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා පෝජා කරන්න පඳුරක් නැතු ඒ වෙලාවේ අර සරුවාභරණයෙන් සැරසුණ ඇතා පූජා කළා බුදුරජාණන් වහන්සේට. දැන් ඔබට හිතෙන්නේ නැද්ද දැන් කොහොමද ඇතෙක් පූජා කළොත් මොකද වෙන්නේ කියලා? ඇතා පූජා කළා. ඇතාගේ මිල ගාන අනුව කහවණු දීලා ඇතා ආපහු නිදහස් කරගෙන ඒ කහවණු වලින් ලොකු විහාරයක් හැදුවා. දැන් මේ ලංකාව බෝධින් වහන්සේට පූජා කරනවා කියන්නේ ඒකනේ. රජවරු ලංකාව බෝධින් වහන්සේට පූජා කළා කියන්නේ ඒ පූජා කරපු දවසේ දවසේම රටේ ආදායම බුද්ධ ශාසනයට දෙනවා. ඒකෙන් විහාර හදනවා. එහෙමයි ලංකාව පූජා කළා කියන්නේ. එතකොට ඒ සිකී බුදුරජාන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මංගල හස්තිරාජයාගෙන් බුදුන් පිදු මේ අරින්දම රජුරෝ මහා සත්වේ, මේන් කල්ප 31ක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ ශ්‍රීදී වදාලා. ඒ හඬ ඇහෙනකොටම ආයි ඔටුනු දාගෙන ඉන්න හිතුන්නේ නැහැ. ඔටුනු අයින් කරලා කෙස් රැවුල් බාලා කසාවත් පොරවගෙන සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මහණ වුණා. යම් බෝධිසත්වෙක් බුද්ධ ශාසනයක් හම්බිච්ච කාලෙක ඉපදුනොත් ඒ බෝධිසත්වය පැවිදි වෙනවා, ගිහි ජීවිතේ ඉන්නේ. එතකොට ඒ බුද්ධ ශාසනේ කොච්චර ධර්මයේ පුරුදු කළාද කියනවනම්, අරින්දම කියන තෙරුන් වහන්සේ සියලු ධ්‍යාන සියලු සමාපatti උපදවගෙන, හැබැයි මඟඵල ලැබුවේ නැහැ සම්මා සම්බුදු වෙන්න විවරණ තියෙන නිසා. විවරණ තියෙන නිසා ඊට පස්සේ එතනින් ඒ අරින්දම තෙරුන් වහන්සේ චුත වෙලා බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. ඒ අරින්දම රජුරෝ මඟුල් ඇතා පිට ඇවිල්ලා ඒ ඇතා බුදුරජාණන් වහන්සේට පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටිලා ධර්මයේ අහන සොඳුරු සිදුවීම මේ සත්බුදු මහා සෑයවල් වල සිකී බුදුරජාණන් වහන්සේගේ සෑයේ ධාතු ගර්භේ සිතුවම් කරලා තියෙනවා. ඒ නිසා ඔබ ස්තූප වන්දනාව යද්දී සිකී බුදුරජාණන් වහන්සේගේ මහා ස්තූපේ මඟුල් ඇතා බුදුරජාණන් වහන්සේට පූජා කරන මහා බෝධිසත්වය දිහා දැකලා සිත පහදවගෙන අනුමෝදන් වෙලා මේ සිද්ධි සිහි කරන්න. ඉතින් එදා මඟුල් ඇතාගෙන් තමන්ගේ යානේ තමයි පූජා කරේ බුදුරජාණන් වහන්සේට පැවිදුණා. ඒ බුද්ධ ශාසනයේ ධර්මයේ දේශනා කළා, භාවනා කළා. ඉතින් ඒ සිකී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය එතනින් අවසන් වුණා. කෝටි කෝටි ලක්ෂ සංඛ්‍යාත දෙවි මිනිසුන් සසරින් එතර වුණා. ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරය කරද්දී අපිට ඒ දහම් දැලට, ඒ ප්‍රඥාවේ දැලට අසු වෙන්න තරම් අපේ ශරීර විශාල වෙලා තිබෙන්නේ නැහැ. ඥාන ශරීරය බුදුරජාණන් වහන්සේ පුජ්‍යලිය බෙදන්නේ, ඒ කියන්නේ පුජ්‍යලිය තෝරන්නේ. බුදුරජාණන් වහන්සේ ඥාන දැල එළනකොට ඒ දැලට අහු වෙන සත්වයා තමයි ගන්නේ. සංසාරේ පූරිත පින් තියෙන, ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරපු අය තමයි මේ බුද්ධ ශාසනවල පිහිට ලබන්නේ. ඉතින් විපස්සී බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් විසින් වන්දනා කළා සිකී බුදුරජාණන් වහන්සේ. සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුන් ලෝකෙම පැතිරිලා ගියා. කල්ප 31ක් ගිය දැනත් අදත් සිකී බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මහා ස්තූපයක් මේ භූමියේ ඉදි වුණා. ඉතින් සිකී බුදුරජාණන් වහන්සේට අපගේ හදපිරි නමස්කාරය වේවා. සාදු. සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ අපි අතින් සිදුවිච්ච වරදක් තියෙනවා නම් අපි දැන් සමාව ගමු. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වැඳලා ඒ භාග්‍යවත්තු අරහත්තු සිකී බුදුරජාණන් වහන්සේටද සිකී බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයටද සිකී බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද සිකී බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන තුල ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද උතුම් ගුරුවරුන්ටද දෙමාපියන්ටද ගරු කළ යුතු යං කෙනෙකුටද මාතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සිතෙන් කයින් වචනයෙන් යං වරදං සිදුවී ඇත්නං සිඛී බුදුරජාණන් වහන්සේගේ පාකමල් අභියස මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තුන්වෙනුවද මට සමාව ලැබේවා සාදු සාම් පිංතුනි කල්ප 31ක් ගිය තැනත් සිකී බුදුරජාණන් වහන්සේගෙන් අපිට සමාව ගන්න ලැබීම ඒ බුද්ධ ශාසනයේ සිහි කරන් ලැබීම කොයිතරම් වාසනාවක්ද සමහර වෙලාවට ඔබ යම් අකුසලයක හිර වෙලා සිටින්නේ යම් කර්මයක හිර වෙලා සිටින්නේ ඒ බුද්ධ ශාසනයේ වෙච්ච වරදක් සමා කරගත්තේ නැති නිසානම් අද ඔබ අවංකවම නම් මේ සමාව ගන්නේ ඔබගේ ජීවිතේ යම් හැරවුම් ලක්ෂයක් වෙනවා අද මේ උතුම් වන්දනාව මේ උතුම් පින් මොහොත. ඉතින් ඒ කල්පේම පින්වන්තයන්ගේ වාසනාවට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60,000ක් වෙච්ච කාලේ ඒ සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේම මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60,000ක් වුණාම වෙස්සබූ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. වෙස්සබූ බුදුරජාණන් වහන්සේ පහළ වුණෙත් ශාස්ත්‍රී වංශේ රජ කුලේ. සුප්පතීති කියන රජුරුවොත් යසවතී දේවියත් තමයි අම්මයි තාත්තයි උනේ. අනෝම කියන රාජධානිය තමයි ඒ බෝධිසත්වයෝ සිටියේ. ඒ බෝධිසත්වයෝ සඳක් වැඩිනවා වගේ වැඩිලා තරුණ වියට පත් වුණාට පස්සේ රංවන් රං සිරුරක් තියෙන දිතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන කුමාරයා සුචින්තා කියන පින්වත් කුමරිය සමග විවාහ වුණා. විවාහ වෙලා කාලයක් යනකොට සුප්පබුද්ධ කියන පුත්‍රයෙක් ඉපදුණා. ඒ කාලේ වෙනකොට සතර පෙර නිමිති දකින කාලයයි. ඒතර අවුරුදු දහස් ගානෙන් දහස් ගානට මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් දැකලා ඒ කුමාරයා ඉපදෙන දවසේ රන්සිවිගෙන් තමයි උයන් කෙළියට යන්නේ මේ මහබෝධිසත්වයෝ වෙස්සබු බෝධිසත්වයෝ රන්සිවිගෙන් දෝලාවෙන් යන්නේ. තර දෝලාවෙන් යනකොට තමයි දැක්කේ මේ පැවිදිරුවා. දෝලාවෙන් බැහැලා ඒ ශ්‍රමණයන් වහන්සේ ගැන විස්තර අහලා එතනම කිස්රැවුල් බාලා පැවිදි ජීවිතයට පත් වෙන අබිනිෂ්ක්‍රමණය වෙනවා. වෙස්ස වූ බෝධිසත්වයෝ අබිනිෂ්ක්‍රමණය කළේ රන්සිවිගෙන් දෝලාවෙන්. ඉතින් උන්වහන්සේ සල් වෘක්ෂයක් සෙවණේ තමයි සෞකලිසුන්නසා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වුණේ. උපසම්පත තෙරුන් තමයි උපස්ථාන කළේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ගම්නියන් ගන්සි සාරා වඩිනකොට හිත පහදවගත්ත උපාසකෙක් අච්චුත කියලා. ඒ අච්චුත කියන උපාසකතුමා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවලා වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මහා විහාරය හදන්න ආස වුණා. ඊට පස්සේ කිව්වා අර ඉඩම් අයිතිකාරයා කිව්වා ඇතාගේ අඩිය තියෙන්නේ. ඒ ඇතාගේ අඩියේ සයිස් එකට අඟල් 4 ඝනකම තියෙන රත්තරන් වලින් ඒ විදියට ඇත් පියවර හදලා මේ භූමිය වැහුවත් දෙන්නේ නැහැ කියලා. ඒ අච්චුත උපාසකතුමා රත්තරණින් අඟල් 4 ඝනකමට ඇත් අඩියක් හදලා ඒ ඇත් අඩිවලින් ඒ භූමිය සම්පූර්ණයෙන්ම වහලා තමයි ඒ වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මහා විහාර භූමිය මිලදී ගත්තේ. පැහැදිලිද? මේ භූමිය මිලදී ගත්තේ එහෙම. ඊට පස්සේ ඒ බුද්ධ ශාසනයේ මහා විහාරය හැදුණ. ඒ ලෝකේට වෙස්සබෝ බුදුරජාන් වහන්සේ පහළ වෙලා කියලා ආරංචි වුණා. ඒ වෙනකොට අපගේ මහා බෝධිසත්වෝ ඉපදිලා හිටියේ සුදර්ශන කියන මහරජ්ජුරුව වෙලා. සුදර්ශන මහරජ්ජුරුව වෙස්සබෝ බුදුරජාණන් වහන්සේට ධනට ආරාධනා කළා. ධනට ආරාධනා කරලා භික්ෂු සංඝයාට ප්‍රණීත ආහාර පානයෙන් ප්‍රණීත ආහාර වලින් දානේ පූජා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. වෙස්සබෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, මේ අද දානේ පූජා කරපු මේ සුදර්ශන රජුරුව සුළු කෙනෙක් නෙවෙයි, මහා සත්වේ. මෙයින් කල්ප 31ක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුදු බවට පත් වෙනවා කියලා විවරණ ශ්‍රී දී වදාලා. පින්තුනි, ඔන්න ඔබට වාසනාව ලැබෙනවා සිරිඉන්දක සමන් සත්බුදු මහා සෑයේ වෙස්සබූ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් කරලා තියෙන මහා සෑයේ ධාතු ගර්භේ සුදර්ශන රජ්ජුරුව දානි පූජා කරලා විවරණ ශ්‍රී ගන්නවා සිතුවන් කරලා තියෙනවා. දොට ඔබ ස්තූප මේ චාරිකාව යනකොට වන්දනා කර කර ඒවත් දකින්න පුළුවන්. සුදර්ශන මහරජ්ජුරුව විවරණ ශ්‍රී ගන්නවා. ඉතින් ඒ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60,000ක් තියෙන කාලේ ලෝක සත්වයාට හිතසුව පිණිස පහළ වී වදාළ විශ්වභූ බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට හිතසුව පිණිස දේශනා කරලා පිරිනුවම් පාවදාලා බොහෝ දෙව් මිනිසුන් වන්දනා කළ ඒ වෙස්සබූ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තුල අපේ සිතින් කයින් වචනෙන් වරදක් වුණා නම් වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ සිරිපාන් කමල් ලැබියස අපි දැන් සමාව ගමු. ඒ භාග්‍යවත්තු අරහත්තු විස්සබෝ බුදුරජාණන් වහන්සේටද විස්සබෝ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයටද විස්සබෝ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද විස්සබෝ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන තුල ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද උතුම් ගුරුවරුන්ටද දෙමාපියන්ටද ගරු කළ යුතු යම් කෙනෙකුටද මාගේ සිත කය වචන යන තිදොරින් යම් වරදක් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සිදු වී ඇත්නම් විස්සබෝ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියස මට සමාව ලැබේවා. දෙවනුවද මට සමාව ලැබේවා. තුන්වෙනුවද මට සමාව ලැබේවා. ස සාදු සාදු. පින්වතුනි, අද ඔබ සිද්ධ කරගන්නේ මම හිතනවා ජීවිතේම ඔබ නොකරපු කුසලයක්. අපි අවුරුදු දැන් 22ක් විතර ධර්මය අහනවා. නමුත් අපි සත්බුදුරජාන් වහන්සේලාට වඳිනවා වුණාට ඒ සත්බුදුරජාන් වහන්සේලාගේ ශාසන තුල අපි අතින් විච්ච වැරදි වලට අපි තවම සමාව අරන්නේ. අද මේ Siri ඉන්දක සමන් සත්බුදු මහන්සෑයි ඒ බුදුරුන්ගේ සෙවණේ ඉඳලා බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ තමයි මේ සමාව ගන්නෙ. ඔබට ඒ ලැබෙන මහා වාසනාව ගැන හිතලා සතුටටපත් වෙන්න ඕන. පින්වතුනි, ආය කල්ප 30ක් බුදුවරු පහළ වුණේ නැහැ. එතකොට කල්ප 30ක් බුදුවරු නැතුව ඉන්නවා කියන්නේ කොහොම එකක්ද? දැන් මේ මහා භද්‍ර කල්ප ඉවරුන ගම සාමාන්‍ය ලෝකේ බුදුවරු පහළ වෙච්ච විදිහ බලනකොට යම් කල්පයක වැඩිපුර බුදුරජාන් වහන්සේලා පහළ වුණොත් එතනින් පස්සේ අසංඛ්‍ය ගණන් කල්ප බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ආය බුදු කෙනෙක් ගැන අපේ ලෞතර බුදුරජාන් වහන්සේවත් දේශනා කළා නැහැ. කොච්චර කාලයක් ඉන්න වෙයිද? හැබැයි මෙහෙම හෝදුවාවක් තියෙනවා. පසේ බුදු කෙනෙක් වුණත් පහළ වෙන්නේ තව කල්ප ලක්ෂයක් ගිය තැන. මෛත්‍රී බුදුරජාන් වහන්සේගෙන් පස්සේ පසේ බුදු කෙනෙක් හරි පහළ වෙනවා නම් කල්ප ලක්, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුරු ගැන ප්‍රකාශ කළා තියෙන්නේ මොහු තව කල්ප ලක්ෂයක් ගිය තැන පසේ බුදු වෙනවා කියලා. කල්ප ලක්ෂයක්. දේවදත්ත සට්ටිස්සර කියලා පසේ බුදු වෙන්නේ තව කල්ප ලක්ෂයක් ගිය තැන. සුමන මාලාකාරයා වගේ මල්කාරේ බුදුරජාණන් වහන්සේ මල් පිදුවා වට්ටංශක කියලා. තව කල්ප ලක්ෂයක් ගිය තැන වට්ටංශක නමින් පසේ බුදු වෙන්නේ. ඊළඟට අර බකමූණෙක් බුදුරජාණන් වහන්සේට පැහැදිලා බුදුරජාන් වහන්සේ වදාලා මොහු සෝමනස්ස නමින් පසේ බුදු වෙනවා තව කල්ප ලක්ෂයක් ගිය තැන. ඒතර බුදුරජාන් වහන්සේගේ බුදුමුවින් පසේ බුදුවරු ගැන දේශනා කළේ කල්ප ලක්ෂයක් ගිය තැන. සාමාන්‍යයෙන් පසේ බුදුවරු පහළ වෙන්නේ ලෞතර සම්මා සම්බුදුවරු පහළ වෙන කාලයක. එතකොට අනුමානෙන් හෝදුවාවක් ගත්තත් ආය බුදු කෙනෙක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ කල්ප ලක්ෂයක් ගිය තැන. කල්ප ලක්ෂයක් කියන්නේ සුළු බඩු කාලයක්ද? එක දිගට බුදුවරු හතර නමක් පහළ වෙලත් සසර දුකින් නිදහස් වෙන්න බැරි වෙලා ওই කල්ප ලක්ෂය ඇතුළත අපි අතින් මොනවා මොනවා මොනවා නම් කෙරේ. දැන් අපේ සියලු වගකීමක් තියෙනවානේ අපි කාටත් මැරෙනකොට හිත පහන් කරගෙන මැරෙන්න ආලෝකෙන්. නමුත් මේ බණහා නායකෙමු කී දෙනෙක්ද අවසන් මොහොතේ හිත ආලෝකමත් කරගන්නේ? ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කලාතුරකින්. හැබැයි පොඩි චාන්ස් එකක් තියෙනවා. මම මේ සත්බුදු වරණා වස්සේ මේ කියන්නේ. ලස්සන චාන්ස් එකක් තියෙනවා. ඒ චාන්ස් එක හොයාගන්න පුළුවන් වෙන්නේ උපමාවකින්. බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව ඔන්න ඔබට තේරෙනවද කියලා බලන්න. පින්වත් මහණෙනි, කෙනෙක් අවසන් මොහොතේ එයාගේ හිත එයා මෙතෙක් කරපු කර්මය විසින් වහගන්නවා. උපමාවක් ගත්තා, ගෙයක් ඉදිරිපස ඉඳගෙන ඉන්න කෙනෙක්කෝ, කන්දක් ඉදිරිපස ඉඳගෙන ඉන්න කෙනෙක්කෝ ඉර බැහැගෙන යනකොට අර පිටිපස්සේ තියෙන කන්දෙන් හෝ ගෙදරින් ඒ හෙවණෙන් අර ඉස්සරහින් ඉන්න කෙනා වැහෙනවද නැද්ද? ඔනෝකනේ උපමාව. දැන් මට කියන්න, ඉස්සරහා ඉන්න කෙනා වැහෙන්නේ පිටිපස්සෙන් තියෙන වස්තුව පොඩි එකක් වුණොත්ද ලොකු එකක් වුණොත්? එහෙනම් ඔයාලගේ මැරෙන මොහොතේ ඔයාලගේ පිටිපස්සේ තියෙන ඕන පින් කියන එක කන්දක්. මං කියන එක තේරෙනවද? ඒ පින කියන එක කන්දක් විදිහට පිටිපස්සේ වැඩිපුර තිබ්බොත් තමයි ඒ පිනේ හේවණැල්ලෙන් තමන් වැහෙන්නේ. ඩිංගිත්තක් නම් තිබිලා හරියන්නේ නෑ. මං කියපු උපමාව තේරුණාද? මංකීපගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බව තේරුණා. එහෙනම් පිටිපස්සේ තියෙන කන්ද වැඩි කරගන්න. ඒ වුණාට ගොඩාක් අයගේ හිත්වල තියෙන්නේ දුක් කන්දක්. කතා කළු කියන්නේ හාමුදුරනේ දුක් කන්දරාවක් විඳවනවා. එහෙනම් එයාගේ පිටිපස්සේ තියෙන කන්ද දුක. එහෙනම් මැරෙන වෙලාවේ අනිවාර්යෙන් වහගන්නේ මොකද්ද? දුකමයි. ඉතින් මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ ආරම්භී කකුසඳ බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආයුෂ අවුරුදු 40,000යි. බ්‍රාහ්මණ පවුලක තමයි කාශ්‍යප කියන ගෝත්‍රයේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. විසාකා කියන අම්මා, අග්ගිදත්ත කියන පියාණන් දෙමව්පියන් වුණේ. කේමවති රාජධානී වාසය කළේ. රෝචති කියලා සුන්දර පින්වන්ත බිරිඳක් ඒ බෝධිසත්වයන් හිටියා. උත්තර කියලා පුත්‍රරත්නයක් ඉපදුණා. ඉතින් මේ බ්‍රාහ්මණ කුමාරයා අශ්වයෝ 6 දිනක් යදපු කරත්තයක ගමනක් යද්දී තමයි සතර පෙරනිමිති දැක්කේ. ඒ අශ්වයෝ 6 දිනක් යදපු කරත්තෙන් බැහැලා කෙස්රැවුළු බහලා අභිනිෂ්ක්‍රමණය කළා. මහරි රුකක් සෙවනේ කකුසඳ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. විදුර සංජීව කියලා අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ වැඩ හිටියා. එතකොට මේ විදුර සංජීව රහතන් වහන්සේලා ගැන ඔයාලා අහලා තියෙනවා. සංජීව කියන රහතන් වහන්සේ නිතර නිරෝධ සමාපත්තියට සමවදිනවා. කැලේක සමාපත්තිසුවෙන් වැඩඉඳි නිරෝධයට සමවැදුනට පස්සේ උසුම වැටෙන්නේ නැහැ. අර කැලේ යන මිනිස්සු හිතුවා මේ ශ්‍රමණයන් වහන්සේ අපවත් වෙලා කියලා ඉන්න තැනම දරගොඩ කළ ගිනි තිබ්බා. ඒ නිරෝධ සමාපත්තියට සමවැදිලා ගිනි ඇවිලුණු රෝම කූපයක් වත් පිච්චෙන්නේ නැහැ. අර මහා දරගොඩ ගිනි ඇවිලිලා අළු වුණා. උන්වහන්සේ පසුවදා භාවනාවෙන් නැගිට අළු ගසා දාලා පිණ්ඩපාත වැඩියා. මිනිස්සු කල්පනා කළා ඊයේ අපවත් වෙලා අපි ආදාහනෙත් කළා, අද ඒ විදිහටම ඉපදිලා. නැවත ඉපදුණා, නැවත ඉපදුණා කියන අදහසින් සංජීව කියලා රහතන් වහන්සේට කියනවා. ඉතින් ඒ කෝණාගමන කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ දුසී කියන මාර්යා වෙලා ඉපදලා හිටියේ මුගලම් මහරහතන් වහන්සේ. බලන්නකො සංසාරය. දැන් මිනිස්සු මාර්යාට බයිනවනේ. මිනිස්සු මාර්යාට බයිනවා. මාර්යාට කැමති නෑනේ. ඊට පස්සේ දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ බුද්ධ ශාසනයට විරුද්ධම කෙනා මේ කල්පේම 4 වෙනි බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ වුණා. දෙවියන් බබන් වඳින කෙනා බවට පත් වුණා. සංසාරේ කියන්නේ මේකට. සසර. එහේ දැන් ඒකෙන් සසර තේරුම් ගන්න නැත්නම් මේ ඉන්න මාර්යාත් ඊළඟට අගසව්වේද දන්නේ කියලා වන්දනාව පටන් ගන්න එපා. ඇයි අපි ඇයිද මොකක් හරි හෝදුවවත් දුන්න ගමන් ඒක කරනවා. අපි දැන් ජීවිතේ ටික ටික දැන් ධර්මයේ අහලා අහලා අහලා අපේ තියෙන අඩුපාඩු අයින් කරගෙන ධර්මයේ තේරුම් ගන්න එපැයි. දැන් උදාහරණයක් ගන්නකො උපමාවක්වත් අපිට තේරෙන්නේ නැති බවක් තියෙනවනේ. අපි කොච්චර අර ගෙදර හෙවණැල්ල, කන්ද හෙවණැල්ල උපමාව අහලා තිබ්බද? නමුත් අප කොච්චර අහලා තිබ්බත් ඒක වෙන්නේ මෙහෙමයි කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට උපමාවක අර්ථයක් පවා තේරුම් ගන්න ගොඩාවක් කාලයක් යනවා. ගොඩාවත් ධර්මය අහන්න අමතකුණට කමන්නේ අහන්න. මේ ධර්මය අහනකොට ඒ මොහොතේ ඇති වෙන චිත්ත ප්‍රසාදයත් ඔබට බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා. ඉතින් පින්වතුනි බුද්ධිජ කියන මහරහතන් වහන්සේ උපස්ථාන කළේ 40,000ක ශාවක සන්නිපාතයක් භාග්‍යතුන් වහන්සේට වැඩ හිටියා. එතකොට අච්චුත කියන අර කලින් විශ්වභූ බුදුරජාන් වහන්සේගේ උපාසකතුමාගේ නම සොත්තිය, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ උපාසකතුමාගේ නම අච්චුත. ඒ අච්චුත උපාසකතුමා ඉඩම මිලදී අරන් තින්නේ මහ විහාරයේට රත්තරන් ගඩොල් වලින් අඟල් 8ක් ඝනකම තියෙන, වියතක් පළල තියෙන, රියන් එකහමාරක් දිග තියෙන ගඩොල් වලින් වහලා, රත්තරන් ගඩොල් වලින් වහලා ඒ ඉඩම මිලදී අරගෙන තියෙන. ඒ කාලේ රටේ රජ්ජුරුවෝ වෙලා කේම කියන රජ්ජුරුවෝ තමයි අපේ මහ බෝධිසත්වයෝ. අපේ මහ බෝධිසත්වයෝ බුදුරජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේලාටත් දානයම් පූජා කරලා ඖෂධ පූජාවක් කළා. මොනවද පූජා කළා තියෙන ඖෂධ? වැල්මී පූජා කළා. ඊළඟට නොඑක ඖෂධ පූජා කළා. නේත්‍ර පලං කෙසෙල් පූජා කළා. එතකොට මේ වගේ දානේ ඖෂධයි නේත්‍ර පලං කෙසෙලුයි පූජා කළා. ඉතින් අපේ කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, අද මේ දානේ පූජා කළ, ඖෂධ පූජා කළ, නේත්‍ර පලං පූජා කරපු මේ කේම රජ්ජුරුවෝ සුළුපටු කෙනෙක් නෙවෙයි. මේ මහා භද්‍ර කල්පේම සතර වෙනුව ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් මේ ඖෂධ අරගෙන, නේත්‍ර පලං අරගෙන බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන කේම රජ්ජුරුවන්ගේ සියලු සිතුවන් කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කළා තියෙන මේ උඩ උතුම් සෑයේ ධාතු ගර්භයේ සිතුවන් කළා තියෙන. ඒවා හොඳට දැක බලා ගන්න. අපේ ගෞතම බුද්ධ ශාසනයට කේන්ද්‍ර කරලම තමයි මේ ස්තූප හයම හදලා තියෙන්නේ. මේ සම්බුදු සෑයේ හදලා තියෙන එහෙම. බුද්ධ ශාසනයට කේන්ද්‍ර කරගෙනමයි. ඉතින් අවුරුදු 40,000ක් ලෝක සත්‍යයට සෙත සැලසූ ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනමම් පාවදාලා කකුසඳ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අපි තමා කරගමු කකුසඳ බුද්ධ ශාසනය තුල අපෙන් සිදුවිච්ච වරදි වලට. ඒ භාග්‍යවත් අරහත්තු කකුසඳ නම්මෝ බුදුරජාණන් වහන්සේටද කකුසඳ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයටද කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද කකුසඳ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන තුල ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද උතුම් ගුරුවරුන්ටද දෙමාපියන්ටද ගරු කළ යුතු යම් කෙනෙකුටද මාතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සිත කය වචන යන තුන් දොරින් යං වරදං සිදුවී ඇත්නම් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියස මට සමාව ලැබීවා දෙවනුවද මට සමාව ලැබීවා තෙවනුවද මට සමාව ලැබීවා සාදු සාම් පිංතුනි මේ මහා භද්‍ර කල්පේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30,000ක් වුණාට පස්සේ බ්‍රාහ්මණ කුලේ කාශ්‍යප කියන ගෝත්‍රේ උත්තරා බැමිණියටත් යඤ්ඤදත්ත කියන බ්‍රාහ්මණතුමාටත් දාව කෝණාගමන මහා බෝධිසත්වයන් වහන්සේ පහළ වී වදාලා සෝභාවතී කියන රාජධානී වැඩ හිටියේ. ඒ සෝභාවතී රාජධානී ඒ මහ බෝසතුන්ට රුචග්ගහන්ති කියලා බිසවක් හිටියා. ඒ බිසවගේ කුසින් බෝසතුන්ට දාව සත්වාහ කියන පුත්‍ර රත්නය ඉපදුණා. ඒ පුත්‍ර රත්නය ඉපදෙනකොට ඒ මහ බෝධිසත්වයොත් ඇතු පිටින් තමයි මේ උයන්කෙලියට ගිහිල්ලා තියෙන යම් කටයුත්තකට. ඒ උයන්කෙලියට යනකොට ඒ ඇතු පිටින් යනකොට සතර පිරිනිවිති දැකලා තියෙන්නේ. ඇතු පිටින් බැහැලා කිස්රවුල් බාලා අභිනිෂ්ක්‍රමණය කළා. දිඹුල් වෘකයක් සෙවෙනේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. බිහියෝස උත්තර කියලා මහරහතන් වහන්සේලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වුණා. සොත්තිජ කියන තෙරුන් වහන්සේ උපස්ථායකයන් වහන්සේ වුණා. 30,000ක් ශ්‍රාවක සන්නිපාතය. උග්ග කියන සිටුතුමා තමයි ඉඩමක් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ මහ විහාරය බඳින්. එතකොට අර ඉඩම අයිතිකාරයා හිනා වෙවි කියලා තියෙනවා. මේ ඉඩම ගන්න නම් ඔක්කොර ගානක විශාල ලක්ෂ ගානක් සංගේ ඉන්න පුළුවන් ඉඩම හිනා වෙවි කියලා තියෙනවා. උඹ මේ ඉඩම ගන්න නම් රත්තරන් වලින් කැෂ් බෑවෝ හදලා මේ ඉඩම වහපන්. ඉතින් අර උග්ග සිටුතුමා රත්තරන් වලින් කැෂ් බෑවෝ හදලා අර ඉඩමම වැහුවා. එහෙම තමයි ඊඩම මිලදී ගත්තේ. ඒක ධර්මතාවය. ලීසියෙන් දෙන්නේ. ඒ ධර්මතාවයේ ස්වභාවය තමයි ඒ අග්‍ර දායකයාට කවදාවත් බෑ කියලා හිතෙන්නේ, ඇයි මෙච්චර කියලා හිතෙන්නේ නැහැ. දැන් අපේ අනේ පිටසිතුමා එහෙම කරනකොට ඒ රත්තරන් ඊඩමේ මිල ගණන් ගැන හිතුවේ නැහැනේ. ජේත කුමාරයා පුදුම වුණා කියන්නේ. පුදුම වෙලා ජේත කුමාරයා මොකක් දන්නවද කළේ? සල්ලි වලින් ඒ කහවණු ඔක්කොම එකතු කළා. ජේතවනාරාමේ දොරටුව සහ ප්‍රාකාරය සම්පූර්ණයෙන් බැඳලා දෙන්නේ කවුද? ජේත කුමාරයා. අර එක කහවණුවක්වත් ජේත කුමාරයා ප්‍රයෝජනෙට අරන්නේ නැහැ. ඒ අර සිටුවරයා හිනා වෙවි රන් කහවණු අතුරනවා දැකලා. දැන් අද මිනිස්සෙක් ඉඩමක් මිලදී ගන්න ගියට පස්සේ මූණු බලන්න ඕන ගණන් වැඩි කියලා. මේක දුන්න කෙනාට සතුටක් නැහැ, ගන්න අයට සතුටක් නැහැ. ඉතින් ඒ නිසා රන් කස්බෑවන්ගෙන් වහලා තමයි ඉඩම අරගෙන තියෙන්නේ. ඉතින් ඒ කාලේ පර්වත කියන රජුරෝ තමයි රජකම් කළා තියෙන්නේ අපේ මහ බෝධිසත්වයෝ. ඒ රජුරුවන්ට ආරංචි වුණා කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දීලා විශේෂ පූජාවක් කළා තියෙනවා. ඒ තමයි ඒ වෙනකොට ලෝකෙ තියෙනවා නම් හොඳම සලු, පට සලු, කසී සලු, ඊළඟට දුකුල සලු සහ සිනිඳු සලු වර්ග. ඒ සලු වර්ග වලින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයත් පිදුවා. සලු පූජාවක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, මේ පර්වත කියන රජු අද වස්ත්‍ර වලින් බුදුරජාණන් වහන්සේ සංඝයාත් පිදුපු පර්වත කියන රජුරෝ අනාගතේ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ විවරණ ශ්‍රීදී වදාළා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් ඔබ මේ ඉස්සරින්දක සමන් සත්බුදු මහන්සෑයේ ඔබ ස්තූප වන්දනාවේ මේ දවස් ටික යනකොට ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේ නමින් තිබෙන ස්තූපේ ඇතුලේ ඒ පර්වත රජුරු අතට වස්ත්‍ර අරගෙන බුදුරජාණන් වහන්සේව පුදනවා සිතුවම් කරලා තියෙන මුළු ධාතු ගර්භයේම හැම සෑයකම වඳින්න, ඒ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්න. ඒ බුදුරජාණන් වහන්සේලා අසම සමයි, වෙන කෙනෙකුට සමාන නැහැ. බුදුවරු බුදුවරුන්ට සමානයි. මේ ලෝකේ සියලු දෙනා ධර්මයේ ඇහුවේ ඒ සියලු ධර්මයේ උල්පත බුදුරජාණන් වහන්සේ. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලීපදුනේ. පැවිද්ද කියන එක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය හදමණඩලි ඉපදුන දෙයක්. ඒ බුද්ධ ශාසනයම බුදුරජාණන් වහන්සේගේ හදමණඩලි තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ නමින් වඳිනකොට ඒ මුළු බුද්ධ ශාසනයටම වැඳ වගේ. පැහැදිලිද? හොඳට හිත පහදවාගෙන නවාරහදි බුදුගුණ සිහිකරගෙන ඒ ස්තූප පූජාවට සම්බන්ධ වෙන්න කෝනාගමන බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපගේ සිතකය වචනෙන් වරදක් වුණා නම් අපි සමාව ගමු. ඒ භාග්‍යවත් වූ අරහත් කෝනාගමන නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේටද කෝනාගමන නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටද කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද කෝනාගමන බුදු සසුන තුල ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද උතුම් ගුරුවරුන්ටද දෙමාපියන්ටද මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යං වරදක් සිදු වී ඇත්නම් කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියස මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා සාදු සාදු. පිංතුනි අපි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා ගෙන් සමාව ගන්න අපි සුදුසුයි. මොකද ගෞරවයෙන්ම බුදුරජාණන් වහන්සේලා ඇසුරු කරේ රහතන් වහන්සේලා විතරයි. ඇතරම අපි දැන් නායක හාමුදුරුවනමක්ගේ නමක් කියනකොට නම පවසන්න අවසරයි කියලානේ අවසර ගන්න. ඉතින් අපි දැන් කියන්නේ නෑනේ නම පවසන්න අවසරයි විපස්සී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා. එතකොටම තේරෙනවා නේද අපි මේ සාමාන්‍ය පුජ්‍යලයන් සමහර වෙලාවට ගරු කරනවා බුදුවරුන්ට වක් ගරු කරන්නේ නැති විදිහට. මම ඒක වැරදි කියනව නෙවෙයි, මේ අපේ හිතවල තියෙන ස්වභාවවත්. ඒ නිසායි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙවියන් බමුණ සහිත මේ ලෝකේ කාටවත් ලං විය නොහැකි අසිරිමත් ගුණ කදම්බේකින් හෙවි හෙබි මහා මුනිවරු. ඉතින් පිංගතුනි මේ කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් වුණ කාලයක බ්‍රාහ්මණ කුලේ කාශ්‍යප කියන ගෝත්‍රේ ධනවතී බැමිණියට බ්‍රහ්මදත්ත පුරෝහිතතුමාටත් දාව බාරාණසී කියන නගරේ මහබෝධිසත්වයෝ ඉපදුනේ. කාශ්‍යප කියන මහබෝධිසත්වයෝ තුරුණු වියට පත්වන දෙතිස් මහම් පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි කාශ්‍යප බෝධිසත්වයෝ සුනන්දා කියන කුමරිය සමග විවාහ වුණා. විජිතසේන කියන පුත්‍ර රත්නේ ඉපදුණා. ඒ පුත්‍ර රත්නේ ඉපදෙනකොට ඒ ඉපදුන දවසේ සතර පෙර නිමිති දැකලා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර විදිහට එහෙම මහනෝන්නේ පැවිදිරුවක් දැකලා හිතේ පැවිද්දට කැමැත්ත ඇති කරගෙන එහෙම ඇවිල්ලා මාලිගාවේ උඩු මහන්තලට ගියා. උඩු මහන්තලේ බහර දැක්ක දේ සිහි කරලා භාවනා කරනකොට ඉක්මනට හිත සමාධිමත් වුණා. කාශ්‍යප බෝධිසත්වයන්ගේ කාශ්‍යප බෝධිසත්වයන් හිතුණා, මම ගිහි ගෙදර ඉඳලා වැඩක් නැහැ, ගිහිගේ අත්හැර විමුක්තිය සොයාගෙන යා යුතුයි කියලා හිතනකොටම මොකද වුනේ, මාලිගාව පොළොවෙන් ඉස්සුණා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ කාශ්‍යප බෝධිසත්වය හිටව මාලිගාව පොළොවෙන් ගැලවිලා ඉස්සිලා අහසෙන් ගියා නුඟ බෝධීන් වහන්සේ තියෙන තැනට. දැන් දඹදිව ගයාවේ වජිරාසන භූමිය තියෙන තැන මේ කල්පේමනේ. ඒ මාලිගාව පිහිටියට පස්සේ අහසින් ගිහිල්ලා බෝධිසත්වයන්ට හිතුණා, මාලිගාව විසින් මාව ඔසවාගෙන ආවේ සුදුසු තැනටයි කියලා. මාලිගාවෙන් බැස්ස. දැන් මාලිගාව ඇතුළේ ඉන්නයි දන්නේ. බෝධිසත්වයන්ගේ ආනුභවයටයි දිව්‍යයන්ගේ දිව්‍ය ආනුභවයටයි මාලිගාවේ ඉන්න මිනිස්සු අර පරණ වැඩ ටිකම සාමාන්‍යයෙන් කර කර ඉන්නවා. ඒ කාශ්‍යප බෝධිසත්වය මාලිගාවෙන් බැහැලා පියගැට පෙළින් අඩිය තිබේ බෝධින් වහන්සේ ළඟ, නුඟ බෝධින් වහන්සේ ළඟ. නුඟ බෝධින් වහන්සේ ළඟ අඩිය තියෙනකොටම මාලිගාව ආයහසින් ගිල්ල තිබ්බ තැන පිහිටිය. අපගේ කාශ්‍යප මහ බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළේ මාලිගාවෙන්. දින හතක් බෝමැඩ වැඩ ඉඳලා නුඟ බෝධින් වහන්සේ ළඟ සව් කෙලිසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඉතින් තිස්ස භාරද්වාජ කියලා අග්‍රශ්‍රාවක දෙනමක් වැඩ හිටියා. සර්වමිත්‍ර කියන තෙරුන් වහන්සේ උපස්ථාන කළේ 20,000ක් ශ්‍රාවක සන්නිපාතී වැඩ හිටියා. සුමන කියන දායකෙක් තමයි හිටියේ. ඒ දායකයා මහවේර හදන්න ඉඩම මිලදී ගන්න යනකොට අර අයිතිකාරයා කිව්වා රත්තරන් ගඩොල් වලින් වැහුවත් දෙන්නේ නැහැ කියලා. ඇත්තටම රත්තරන් ගඩොල් වලින් වැහුවා. ඉතින් ඒ කාලේ අපේ මහ බෝධිසත්වය කවුරු වෙලා දීපදුනේ? ජෝතිපාල මහනෝකයා. ගටිකාර කුඹල්කරුවාගේ මිත්‍රයා වෙලා. ඉතින් ජෝතිපාල බ්‍රාහ්මණ කුලේ. ඊට පස්සේ ගටිකාර කියනවා, අපි යම් භාග්‍යවත් අරහත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඔය මුඳු ශ්‍රමණයෝ දකින්න මං කැමති නෑ කිව්වා. අටුවම් බැහැපු බමුණු කුලේ ඉපදිලා. ඒ බමුණන්ගේ ඇඟේ රෝම කූපවල පවා බමුණුකම තියෙනවා. ඒතර බමුණන්ගේ ආගමනුව ශ්‍රමණයෝ පහත් කළ සලකන. ඉතින් අර උප්පත්ති දෝෂ, ගති දෝෂ බමුණු කුලේ ඉපදුනාට පස්සේ ඒ බමුණු සැර බෝධිසත්වයන්ටත් වැදුණා. මං කියන එක තේරෙනවද? අපි ඉපදෙන්නේ ඊළඟට හරන් මරණ පවුලකනම් කෙනෙක් ආයි ඉපදෙන්නේ, එයා මේ කාලේ දැන් බණ ඇහුවා කියලා එතන හරියන්නේ නැහැ. එතකොට එයාත් අතට පිහිය පොරව ගන්නවා. ඊට පස්සේ ගටිකාර කලේ අපි දෙන්න නාණ්ඩයන් කියලා නාණ්ඩ ගියා. නාණ්ඩ ගිහිල්ලා වතුර දැන් දෙන්න තරුණය දෙන්න නානවා. නාන ගමන් කිව්වා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න. දැන් කිව්වා ශ්‍රමණයෝ මුණ ගැහෙන්න අපි යන්නේ. දැන් මේ ශ්‍රමණයෝ දකින්න යන්නේ නැහැ කියනවා ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනා. සංසාරය අපිට ඇත්තටම අපි මේ මිනිස්සු බුද්ධ ශාසනයට බැන්නට දොස් කිව්වට අපිට තේරෙන්නේ මේ සසරේ ස්වභාවය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මේ ස්වාමීන් වහන්සේලා ටිකක් කැලේ ගිහිල්ලා මේ කැලේ වයින් පාර අමතක වුණා. හරක් බලන මිනිස්සෙක්ගේ හරක් ටික නැති වෙලා අය මිනිසයා හරක් හොය හොය යනවා ඔළුව ගිනිගෙන. අර හාමුදුරුවෝ ඇහුවා අර හරක් බලන මිනිසයාගෙන්, උපාසකයේ මේ අපිට ගමට යන්න පාර කියනවද කියලා. ඊට පස්සෙ කිව්වා, මේ ඔබවහන්සේලට පාර කියන්න මං ඔබවහන්සේලගේ වැඩකාරයාද, හොයාගන්න එකයි ඇත්ති කියලා ගස්සගෙන ගියා. ඔය වගේ තැනක අපිටිය නම් හාස්සුස් ගයි නේද? එහෙම වෙලා පාර කියන්න නැතුව ඒ හිටියේ කාශ්‍යප බුද්ධ ශාසනේ මුගලන් මහරහතන් සසර. එතන ඉඳලා ඉපදිච්ච ජීවිත ගණනාවක දාසෙක් වෙලා උපදින රහතුන්ට පාර කියපු නැතුව දාසය කියන වචනේ කියපු නිසා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනවම් පැවට පස්සේ රත්තරන් සෑයට අතින් මල්මාලා ගොතකොතා උපාසිකේ මේ නළල බිම තියේ තියා වඳිනවා. දැක්කම සතුටු වෙන්නේ නේද? ඒ උපාසකයා තමයි අපේ බුද්ධ ශාසනයේ දේවදත්ත. සංසාරේ දැක්කද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයේ පාදමට නළල තියේ තියා වැඳපු කෙනා අපේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ගල් පෙරළුවා. ලේසි නෑ මේ සංසාරේ. ඒකයි මේක එකම රැකවරණේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ, සෝතාපන්න ඵලය තුළ. ඒ නිසා තමයි දේවදත්ත උපදින කුලවල රජවරු වෙලා ඉපදෙනවා, සෙම්පතිවරු වෙලා ඉපදෙනවා, චෛත්‍යවලට මල්මාලා පූජා කර උපින් බලයට. බෝධිසත්වයන් එක විරසකයි. කාශ්‍යප බුද්ධ ශාසනේ සරණ ගිය කෙනෙක්. බලන්නකො සංසාරේ. ඉතින් අර ඝටිකාර මේ ජෝතිපාල මානවකයාට එහෙම කියද්දි ජෝතිපාල ඇහුවේ නැහැ. දෙවෙනි පාර අහන්නේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? අර නානා හිටපු රෙදිකඩෙන් ඇදලා හිර කළා. යනවද නැද්ද? ඊට පස්සේ කිව්වා බෑ, මං කිව්වනේ බෑ කියලා. කියනකොටම කොණ්ඩෙන් අල්ලා ගත්තා. කොණ්ඩෙන් අල්ලගෙන මේ සංසාරේ කියනක දිහා බලන්න. එදා බෝධිසත්වයන්ගෙන් කොණ්ඩෙන් අල්ලගෙන යමුද කියලා අහපු කෙනා තමයි අද බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දන ගහලා දේශේතු බන්ති භගවා ධම්මං කියලා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනාවට සිරිපා ළඟ වැඳ වැටුණ ඝටිකාර බ්‍රහ්මරාජයා. එදා කෙස් වැටියෙන් අල්ලුවා සසර. ඊට පස්සේ ජෝතිපාල මානවකයා කල්පනා කළා, කුඹල්කාරය කියන්නේ පහත් කුලයකෙක් කෙනෙක්. මම බ්‍රාහ්මණ වංශිකයි. බමුණෙක්ගේ කෙස් වැටියෙන් අල්ලන්න තරම් මෙයාට කොහොමද මේ හයි ආවේ? ඒකාන්තයෙන් මේ භාග්‍යවත් කාශ්‍යප බුදුරජාණන් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඇති කියලා එහෙනම් යන් කියලා කිව්වා. ඒ උතුම් සත්පුරුෂයෝ කිපුන් නැති හැටි බලන්නකෝ. යාළුකම කියන එක බලන්නකෝ. ඉතින් අර ඝටිකාර ජෝතිපාල මානවකිය ගෙන්නගෙන ගියා. කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. දහම් දෙසනකොට ආයේ ගිහි ජීවිතයක් ගැන හිතෙන්නේම නැහැ. මං කිව්වේ බෝධිසත්වයෝ බුද්ධ ශාසනයක මහාන වෙනවාමයි. අහනවා ඝටිකාරකින්, ඝටිකාර උඹ මෙච්චර කාලයක් බනහල ඇයි මහාන වුන්නේ නැත්තේ? මන්නම් ආයේ අද ගෙදර යන්නේ නැහැ කිව්වා. කියනවා ජෝතිපාල, මගේ අම්මගේ තාත්තගේ ඇස් දෙක පේන්නේ නැහැ. මං ඒ දෙන්න බලා ගන්න ඕන. ඒකයි මම මහාන වෙන්නේ නැත්තේ. නැත්තම් මහානකමට හරි ආසයි මං කිව්වා. කිව්වා යාළුවා උඹට ගොඩාක් පිං, මම මහාන වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වුණා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙනවා ජෝතිපාල මානවකයා. ඉතින් බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනව නේද මේ අනාගතේ බුදු වෙන කෙනා කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ මොනවා හිතෙන්නේ නැතිද? ඒ බුදුරජාණන් වහන්සේ ජෝතිපාල තෙරුන් වහන්සේ ගැන සංඝයාට වදාලා, පින්වත් මහණෙනි, අර දැහැන් වඩන මිහිරි ලෙස දහම් දේශනා කරන ජෝතිපාල තෙරුන් ඊළඟට ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට ඒ කාලේ අපේ මහ බෝධිසත්වයෝ ජෝතිපාල මානවකයා. ඒ ජෝතිපාල මානවකයයි ඝටිකාර කුඹල්කරුවයි දෙන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ ගිහිල්ලා විවරණ ශ්‍රී ලබන හැටි මේ උතුම් සත්බුදු මහා ස්තූපවල කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයේ ඇතුළේ සිතුවම් කරලා තියෙනවා. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් අපි අතින් වෙච්ච වැරදි වලට සමාව ගමු. ඒ භාග්‍යවත් වූ අරහත්නෝ කාශ්‍යප නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේටද කාශ්‍යප බුදු රජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මයටද කාශ්‍යප බුදු රජුන්ගේ ආර්ය මහා සංඝරුවනටද කාශ්‍යප බුදු සසුන තුල ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද උතුන් ගුරුවරුන්ටද දෙමාපියන්ටද ගරු කළ යුතු යම් කෙනෙකුටද මාගේ සිත කය වචන යනති දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යං වරදං සිදු වී ඇත්නම් කාශ්‍යප බුදු රජුන්ගේ උතුම් සිරිපා කමල අභියස මට සමාව ලැබීවා දෙවනුවද මට සමාව ලැබීවා තෙවනුවද මට සමාව ලැබීවා සාදු සාදු පිංතුනි මේ කාලේ වැලිතලාවෙන් එවගේම කල්පවලින් මෙසී ගිය මේ මහා විස්තර අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේට අතීත විස්තර දේශනා කිරීම අරුමයක් නොවේ පදමානවක කියලා අපේ මහ බෝධිසත්ව ඉපදිලා හිටියා මන්තර බලෙන් අවුරුදු 12කට ඉස්කලින් අඩිය තියපු පියවර සටහනෙන් කෙනා හොයන්න පුළුවන් එන අවුරුදු 12කට කලින් අඩිය තියපු එක පේනව ඇස්වලට කොච්චරද කියනවා නම් මේ මෙතන උසක් තියලා එතන උසක් තියලා ලෑල්ලක් දාලා පාලමක් තියනවා කියන්නකෝ එතකොට එතනින් පාලම අයින් කරනවා අයින් කළත් එතනින් ගියේ කෙනාගේ අඩිපාර අහසේ පේනවා බෝධිසත්වයන් අවුරුදු 12ක් ඇතුළත අවුරුදු 12ක් ඇතුළත ආගියායේගේ අඩිපාරවල් අහසෙත් පේනවා නම් බෝධිසත්වයන්ද බෝසත් කාලේ මන්තර බලයට මේ හිතක් දියුණු කළ තුන් ලෝකේම මහා ආලෝකයේ ඇති කරගත්ත ශාස්ත්‍රෝන් වහන්සේට මේ කල්පවලින් වැසී ගිය මිනිසුන්ගේ සහ මේ අතීතයේ විස්තර දකිනවා කියන එක ඒ බුදුරජාණන් වහන්සේලාට ආශ්චර්ය දෙයක් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේලාගේ අනුභවය. හැබැයි අපිට ආශ්චර්යයි. ඒ අපිට ආශ්චර්යයි ඒ අපිට අද්භූතයි පැහැදිලිද ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ කල්පේ 4 15 වී වදාළේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් තියෙන කාලේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනකොට මිනිසුන්ගේ කෙලෙස් වැඩි වෙනවා ධර්මයේ හිතේ පිහිටන් නැතු වෙනවා මේ ඉදිරියට මේ තියෙන කාලේ ධර්මයේ හිත්වල පිහිටන් නැති කාලයයි ඒ යුගයේ සාපේට තමයි අද මිනිස්සුපත් වෙලා තියෙන්නේ. ඉතින් පින්වතුනි රජ කුලේ ගෞතම ගෝත්‍රේ මායා බිසවුට සුද්ධෝදන රජතුමාට පුත්‍රව ඉපදුණා කපිලවස්තු රාජධානී. බිම්බා නමින් රාහුල මාන්තා යසෝදරා මහෝත්තමාවිය ඒ මහ බෝධිසත්වයන්ගේ බිරිඳ වුණා. පෙරම්පුරා සංසාරේ පුත්‍ර වෙලා ඉපදුනේම රාහුල රාහුල කුමරු පුත්‍ර රත්නේ කාන්තක අසුපිටින් අභිනිෂ්ක්‍රමණය කළේ ඇසතු බෝරුක මුල සම්මා සම්බුදු බවට පත් වුනේ. සාරිපුත්ත මොග්ගල්ලාන කියලා මහෝත්තමයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වුණා. ආනන්ද තෙරුන් තමයි සෙවණැල්ල වගේ උපස්ථාන කළේ. 1250ක් ශ්‍රාවක සංඝ සන්නිපාතය. 1250 හැදුන විදිය දන්නවද? උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන් බෑ ජටිල පිරිස පැවිදි වෙනකොට එයාලගේ පිරිස ඔක්කොම 1000යි. ඒ සියලු දෙනාව මහානකම ඉල්ලලා මහාන උනේ එහි භික්ෂු භාවයෙන් සියලු දෙනාම සිව් පිළිසිඹ යාපත් රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ හොයාගෙන ආපු පිරිස සැරියුත් මොගලන් දෙනම වහන්සේ සමග 250ක් යාළුවෝ පිරිස සංජේ පිරිවැජ්ජා ළඟ ඉඳලා බුදුරජාන් වහන්සේ ළඟට පැමිණියා. ඒ පිරිස බුදුරජාන් වහන්සේගෙන් ධර්මය අහලා මහානකම ඉල්ලුවා. එහි භික්ෂු භාවයෙන් පැවිදි කළා, රහත් වුණා. ඒ 250යි අර 1000යි 1250. එහෙමයි අපේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතය. ඉතින් අපේ බුද්ධ ශාසනයේ සුදත්ත සිටුතුමා සිටුවරයා වුණේ, දෙවුරන් විහිර කරවන්න භූමිය කහවණු අතුරලා ගත්තේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විවරණ ලබන්න ආයේ බෝධිසත්වයෙකුත් හිටියා. ඒ තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණේ කොහෙදින්ද? ඔව්, සංකස්සේදී. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කළා මැණික් ඉනිමඟින් සංකස්සේට වඩිද්දී ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මානවකෙක් වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේ වදාළා අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ මානවකයා කියලා. ඒ මානවක තෙමේ පසුකල බුද්ධ ශාසනය පැවිදිව මේ බුද්ධ ශාසනය සමාධිය ආදී උපද්දවගෙන ඒ කර්මානුරූප දෙවියන් අතර ඉපදුණා. දැන් ඒ දෙවියන් සිටින්නේ කොහෙද? මහගෙදර. කොහෙද? තුසිත දෙව්ලොව. සියලු පාරමිතා සම්පූර්ණ කරගෙන සම්බුද්ධත්වයට කල් එළඹෙනකල් බලාගෙන සිටිනවා. දරුවෙක් වුණත් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ ඒ කාලයටයි දරුවා බිහි වෙන්නේ. නමුත් කුසේ පිළිසිඳ ගත්ත ගමන් දන්නවා මේ දරුවා කවදාරි බිහි වෙනවා කියලා. ඒ නිසා මෛත්‍රී බෝධිසත්වයෝ අනාගති බුදු වෙනවා කියලා කවුරුත් දන්නවා. හැබැයි ඒක වෙන්නේ කාලයට. ඒ කාලේ කවදද? ඊළඟ අවුරුද්දේ. මේ මහා පොළොව අඟලක් වැඩෙන්න අවුරුදු 1000ක් යනවා. මේ පොළොව කිලෝමීටර 18ක් විතර වැඩෙන්න යන කාලයේ සමානයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න යන කාලය. අඟලක් ඉස්සෙන්න අවුරුදු 1000ක් යනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අදහෙට පහළ වෙන්නේ. ඒ නිසා ගන්න සරණ රැකවරණය මේ බුද්ධ ශාසනයෙම ගන්න. මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න. මුළු හදවතින්ම ධර්මයේ සරණ යන්න. මුළු හදවතින් මාර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. වෙහෙර විහාර සෑය බෝධි වලට දහස් වතාව සිය දහස් වතාව ඇඟිලි එකතු කොට වන්දනා කරන්න. තෙරුවන් කමා කරගන්න. ධර්මයේ නිතර අහන්න. පින්කම් කරන්න. මේ කුණු කය ලෙඩ වුණාවේ. හතර හන්දි වේදනාව ගෙන දුන්නාවේ. දැන් මේ අම්මලා හරහා වැටෙනකල් කලන්ති දාලා වැටිලත් ඒත් බණ අහනවා. ඒ වාගේ මේ කය හරහා වැටුණාවේ. ඒ නිසා පින්වතුනි, අපිට සත්පුරුෂ ඇසුරක් ලැබුණ නැත්තම්, මේ යුගයේ ලොකු සාන්නාංශේ පහළ වුණ නැත්තම්, මේ මිනිස්සු සංගයාට අද කාලේ බයින විදිහ දිහා බලනකොට, ගරහන විදිහ දිහා බැලුවට පස්සේ, බුද්ධ ශාසනයට වෛර කරන විදිහ දැක්කට පස්සේ, අපිට සත්පුරුෂ ඇසුරක් නොලැබුණා නම් අපි මේ වෙනකොට කොහේද? අනාගතයේ බුද්ධ ශාසනයක් කොහෙන්ද? අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට මුණ ගැහුණේ මේ ලෝකෙට පහළ වුණේ පුදුම ආශ්චර්යවත් විදිහට. ඒ නිසා ඉතින් අපි මේ පිහිට පිළිසරණ ගන්න ඕන. ගෞතම බුද්ධ ශාසනය තුල අපේ සිත කය වචනෙන් වරදක් වුණා නම් අපිට සමාව ලැබේවා. ගෞතම තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ඒ භාග්‍යවත් වූ අරහත්නෝ ගෞතම නම් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයටද ගෞතම බුදු සසුනේ ආර්ය මහා සංඝ රත්නයටද උතුම් තුනුරුවන්ටද ගෞතම බුදු සසුනේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද සත්පුරුෂ කලන මිතුරන්ටද දෙමාපියන්ටද උතුම් ධාතු සෑයටද උතුම් බෝධීන් වහන්සේලාටද මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යං වරදක් සිදුවී ඇත්නම් ගෞතම නම්මෝ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපා කමල් අභියස මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ බන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු ඒ බුදුවරුන්ගේ ශ්‍රී නාමය මේ පර්වතේ සිසාරා නින්නාද වුණ පින දෙදෙව්ලොවට අධිපති සක්දිවිඳුන් අනුමෝදන් වේවා විස්කම් දෙවියෝ අනුමෝදන් වෙත්වා දතරාෂ්ට විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියෝ අනුමෝදන් වෙත්වා සතරවරන් දෙවියන්ගේ සෙම්පති දෙවිවරු ආලවක දෙවියන් ඇතුළු සෙම්පති දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා පින්වත් සුමන සමන් දෙවියෝ පිරිවර සහිතව පින් අනුමෝදන් වෙත්වා පින්වත් ඉන්දක දෙවියෝ පිරිවර සහිතව පින් අනුමෝදන් වෙත්වා කතරගම දෙවියන් පිරිවර සහිතව පින් අනුමෝදන් වේවා ගස්ගල් වන පර්වත රුක්ගොමු වල වසන තලාටු බූමාටු දෙවිවරු නානා නම් ඇති නානා ගෝත්‍ර ඇති සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා නාලෝ නාපිරිස මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා ඒවාගේම ගෞතුම් බුද්ධ ශාසනයේ මේ මහා යහපත අපිට සලසල දුන්න අපගේ ගුරු දෙවිඳුන් දරුවෙක් රකින දෙමව්පියන්සේ දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ සියලු දෙනාත් සංඝ පිරිසත් මේ බුද්ධ ශාසනයත් සියලු දෙවියන් බමුණන්ගෙන් ආරක්ෂා කරත්වා, මේ පින් අනුමෝදන් වෙත්වා. අද සාදු කියලා අනුමෝදන් වන සියලු දෙනාට සත්බුදුරජාණන් වහන්සේලාගේ පිහිට ලැබේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරමින් රැස් කරගත් පුණ්‍යස්කන්ධේ සෙවණැල්ලෙන් අවසන් මොහොතේ වැසී යත්වා. සියලු දෙනාට සත්බුදුරජාණන් වහන්සේලාගේ පිහිට පිළිසරණ අනුභවෙන් සෙත් වේවා.